මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති මහා අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද වප්පුම් පොය දවසයි. වප්පුම් පොය දවසක තමයි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ලෙස භාග්‍යතුන් වහන්සේගෙන් අගතනතුරු ලැබුවේ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා ස්කන්ධය තුන් ලෝකේ පුරා රැව් පිදි රැව් දුන්න දවස. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සංකස්සේට වැඩම කරන්නේ මාතෘ දිවි රාජයාට ධර්මය දේශනා කරලා මේ වස් පවාරණය කරන වප්පුම් පෝය දවසක. ඒ වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයට කටයුතු දෙන්නෙත් වප්පුම් පෝය දවසක. ඉතින් මේ වගේ පොහොය වැදගත්කමක් තියෙන දවසක හවස් කාලේ අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. ආයෙත් මිනිස්සු නොදැනගෙන නොතේරි ආයෙ එක්තැන් වෙන්න ගත්තා. වසංගතෙන් ආපහු සමාජයේ බියවද්දන්ට පටන් ගත්තා. එළියට ගිය මිනිසයා ගෙදරට එනකොට කොයි වගේ තත්වයකින් ඇතුළට එයිද කියලා හිතාගන්න බැරි තත්වයකටපත් වුණා. මේ ළඟ ඉන්න එක්කෙනා අසනීප වෙලාද, මෙයාගෙන් මට ලෙඩ වෙයිද කියලා මිනිසුන්ගේ හිත තුල සැකය උපදින්න ගත්තා. මේ හැම දෙයක්ම වෙනස් වෙවි යනවා. කොරෝනා ඉතාමත් යහපත් විදිහට මර්ධනය කළා කියලා මිනිස්සු උදන් ඇඳුවා. ආයෙත් පටන් ගත්තා. ඉතින් ආයෙ ටික කාලෙකින් ආයෙ මොනවා මොනවා මිනිසුන්ගේ කටවල් වලින් පිට වෙයිද කියලා අපි දන්නේ නැහැ. කෙසේ නමුත් අද ධර්ම දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේට උපහාර පිණිසයි. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර කිනිහිරියා මලේ පාටින් රම්පැහැයින් බබලන ප්‍රඥාවේ පර්වතයේ මුදුනට පැමිණි ප්‍රඥාවේ ස්තූපයේ සිළුමින බඳු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නාසේ හරි කරුණාවෙන් යුක්තයි, මෛත්‍රියෙන් යුක්තයි, ප්‍රඥාවෙන් යුක්තයි. නාන්සේට තියුණු ප්‍රඥාව තියෙනවා, වහා උපදින ප්‍රඥාව තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිත්සඟලේ බැල්ම පවා පින්වත්නි පුදුම සහගත කරුණාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහතමානී භවී ප්‍රතිමූර්තිය, හොඳට පැහුණ රං ගොයන් කරලක් මෝරන්න මෝරන්ට පහලට නැමෙන්නාසේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව යම් තාක් අග්‍රයිද, ඒ තාක් උන්වහන්සේගේ නිහතමානී බව, ඒ තාක් නිහතමානී බව. ඒ නිසයි සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිංහනාද කරන්නේ, ස්වාමීනි මම මගේ හිත මහ පොළොව වගේ, හොඳ දේවලුත් මහ පොළොවට දානවා, නරක දේවලුත් මහ පොළොවට දානවා, මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. මගේ හිත ජලය වගේ, හොඳ දේවලු ජලයට එකතු වෙනවා, නරක දේවලු ජලයට එකතු වෙනවා, ජලය කම්පා වෙන්නේ නැහැ. මගේ හිත ගින්නක් වගේ, හොඳ දේවලු දවනවා, නරක දේවලු දවනවා, ගින්න කම්පා වෙන්නේ නැහැ. මගේ හිත ඒ වගේ. මගේ හිත සුළඟ වගේ, හොඳ දේවලු ගසාගෙන යනවා, නරක දේවලු ගසාගෙන යනවා, සුළඟ කම්පා වෙන්නේ නැහැ. මිනිසු මාහට ප්‍රශංසා කරන්ති, නින්දා කරන්ති, සාරිපුත්තයන් වහන්සේගේ සිත කම්පා වෙන්නේ. වසල කොල්ලෙක් ගෙන් එළියට බහිනකොට මිනිස්සු බැන්නත් ගැහුවා, ඔහු වසලයා. කියන්නේ කාටවත්, ඇයි උඹ මට බැන්නේ, ඇයි උඹ ගැහුවේ. ප්‍රඥාවෙන් අග්‍ර මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මහා ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ මාවතේ වඩිනකොට උන්වහන්සේට කවුරුත් ගැහුවත් බැන්නත් මොනවා කිව්වත් උන්වහන්සේ සාන්ත සිතින් වඩිනවා. සාරිපුත්තයන් වහන්සේගේ හිත හරි පුදුම සහගතයි. අංකැඩිච්ච ගුණෙක් පාරට ආවට පස්සේ ඒ අංකැඩිච්ච ගුණ අනිත් අයට අනින්ට යන්නේ නැහැ. පාරේ අයිනේ තියෙන වල ටිකක් කාලා පාඩු යනවා. ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පාරට වඩින්නේ මේ විදිහට තමන්ගේ සැර අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම පෙන්වන්න සැරකුත් නැහැ. පෙන්වන්න මාන්නෙකුත් නැහැ. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පුදුම සහගත කෙනෙක්. කිනීරියා මලී පැහැයි රම් පැහැයි උන්වහන්සේට තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගමන් කරනකොට හිමාවතේ සඳුන් සුවඳ හමාගෙන යනවා. එනමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වදාලා, ස්වාමීනි, සිදුරු නවයක් තියෙන කලයකට කුණු වෙච්ච මාළු දාලා තියෙනකොට ඒ කලේ සිදුරු නවෙම කුණු මාළු ඕජාව වැගිරෙනවා. මම මගේ ශරීරය ගැන හිතන්නේ කුණු මාළු හැලියක් වගේ. ඇස් දෙක, කන් දෙක, නාස්පුඩු දෙක, කට, ඒ වගේම මල මුත්‍රා මාර්ගවලින් ඕජා වැගිරෙන කුණු වෙච්ච කුණු වෙන ශරීරයක්. මේ රම් පැහැයෙන් බබලන ශ්‍රී දේහයක් ඇති සාරිපුත්තයන් වහන්සේගේ සිංහනාද. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන්වත්නි පුදුම සහගතයි. පුදුම සහගතයි. උන්වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, බුදුරජාණන් වහන්සේ වදාලා, සේවේත භික්කවී සාරිපුත්ත මොග්ගල්ලානි, පින්වත් මහණෙනි, මේ සැරියුත් මොග්ගලන් දෙනම සේවනය කරන්න. භජත භික්කවී සාරිපුත්ත මොග්ගල්ලානි, සැරියුත් මොග්ගලන් දෙනම භජනය කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා, සේයතාපි භික්කවී ජනේති, ඒවං සාරිපුත්තෝ, දරුවන් බිහි කරන අම්මා කෙනෙක් වගේ මේ සාරිපුත්‍ර, මේ බුද්ධ ශාසනයේ අම්මා කියන නම බුදුමුවෙන් පිට වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ධර්ම සේනාධිපති කියන නාමය බුදුමුවෙන් පිට වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. උන්වහන්සේ සංඝගණ සෙබෙව්වා, සංඝගණ සෝවණය කළා. සිරිමත් බඹසිරසේ පාපෙසෙන සැරියුත් මහ මොග්ගලම් පිළිවෙලින ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී පාදය මහා බ්‍රහ්මයාගේ සිරසේ පිහිටියා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කරුණා මහිමයට, උන්වහන්සේගේ මෛත්‍රියේ මහිමයට, සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ උදව් කරපු බවට දෙස් දෙන, සාක්ෂි දෙන උතුම් දේශනාවක් අද මේ වප්පුම් පොයි දවසේ ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. හරි සුන්දරයි. කොරෝනා වසංගතයට සිත සලිත වෙන, කොරෝනා වසංගතයේ තමා ළඟට පැමිණෙයි දෝ, කොරෝනා වසංගතයේ අපේ සමාජයේ වසාගෙන යද්දී අපිත් ඒ තුළට වැටෙයි දෝ කියමින් නිවෙස්වලට වී යම් තැති ගැනීමක් තියෙන මිනිස්සු ඉන්නවා. ඔවුන්ටත් අද මේ දේශනාව හරි අගෙයි. ඔබට කොරෝනා වැළඳෙන්නේ ඇයි? ඔබගේ හිත බය වෙන්නේ ඇයි? මේ සියලු දෙනා එක තැනකට වෙලා ගුලි වෙන්නේ ඇයි? මේ මිනිසුන්ගේ කටවල් මොකවාඩම් වලින් වැසී ගියේ ඇයි? යන වග මේ දේශනාවේ තිබෙනවා. ඒ වගේම තමයි බුද්ධ කාලයේ මිනිසුන්ගේ තියුණු ප්‍රඥාවත්, සැඟවුණ ප්‍රඥාවත් මේ දේශනාවෙන් තේරුම් ගන්න පුළුවන්. හරිම අගේ ඇති දේශනාවක්. කන් යොමු කරගෙන ශ්‍රවණය කරන්න. මේ දේශනාව තිබෙන්නේ සංයුත්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ, එහෙම නැත්නම් කන්ද සංයුක්තේ තේර වර්ගයේ යමක සූත්‍රය. මේ දේශනාවේ නම යමක සූත්‍රය. ඒ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමී වැඩවාසය කළා. ඒ කාලෙම යමක කියන භික්ෂුන් වහන්සේට, ඒ තෙරුන් වහන්සේගේ නම යමක, යමක කියන භික්ෂුන් වහන්සේට පාපී දෘෂ්ටියක් හටගත්තා. බුද්ධ කාලේත් උන්වහන්සේලාට එක එක දේවල් හිතෙනවා බුදු කෙනෙක් වැඩ ඉඳිද්දි. බලමු කුමක් දීපදුන දෘෂ්ටි කියලා. තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි, මම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දන්නවා. ඔන්න හාමුදුරු හිතුවා. යථා කීනාස වූ බික්කු කායස්ස බෙහෙදා උච්චිජ්ජති විනස්සතින හෝති පරම්මරණාති. කීනාසරව අරහත් භික්ෂුව කයබිඳිලා මරණින් මත්තේ නැත්තටම නැති වෙලා යනවා. නැති වෙලා යනවා, පිහිටන්නේ, ඊළඟට විනාශ වෙලා යනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ විනාශ වෙනවා, ආයේ නැහැ. දැන් ඔබට මේ වගේ කතාවක් කිව්වොත් එහෙම රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියලා ඔබ පිළිගන්නවද නැද්ද? අනිවාර්යෙන් පිළිගන්න. රහතන් වහන්සේ නමක් මරණින් මත්තේ නැහැ කියලා කිව්ව ගමන් පිළි නොගන්නේ කවුද? නමුත් පින්වතුනි, රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි, වැරදි සහගතයි. දැන් ඔබට ප්‍රශ්නයක් එයි, කොහොමද ඒක වැරදෙන්නේ? දැන් මේ බලන්න, රහතන් වහන්සේ නමක් මේක විස්තර කරන නිසා මේ විදිහට කියලා දැන් මේ වචනේ වැරද්ද හොඳටම දැන් මේ දේශනාවේ ඉදිරියට විස්තර කරනවා. අද කාලයේ කියන මති මතාන්තර උන්වහන්සේලා මේ ගැඹුරින් ධර්මයේ කියන්ට යෑමෙන් සහ මේ අවබෝධ වුණා කියලා කියන්ට යෑමෙන් බුද්ධ ශාසනයට, බුදුරජාණන් වහන්සේට කරන අගෞරවය ඔවුන්ට කවදාවත් විස්තර කරගන්නවත් තේරෙන්නේ නැහැ. මම ළඟදී මේ මට අහන්න ලැබුණා, රහත් වෙන්න මේ හිත දියුණු කරන මොකද්ද ක්‍රමයක් කියලා. එතකොට නිකන් මේ හිතට අරමුණක් ගන්න නැතුව ඔහේ ඉස්සරහා බලාගෙන ඉන්නකොට, හිතට අරමුණු වෙන්නේ නැතකොට හිත නිකම්ම ප්‍රඥායස උපද්දව ගන්නවා කියලා තමයි මේ බණ විස්තර කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සත්‍තිස් බෝධිපාසික ධර්ම වදාළේ කුමක් පිණිසද? ආර්ය අෂ්ටාංග මාර්ගයක් වදාළේ කුමක් පිණිසද? සීල සමාධි ප්‍රඥා වදාළේ කුමක් පිණිසද? භාග්‍යතුන් වහන්සේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා ප්‍රතිපදාවක් වදාළේ කොමටද? දැන් රහත් වුණා කියලා අද කාලේ මහා ගැඹුරින් බණ කියාගෙන යන්න හදන බොහෝ අය නොදැනගෙන ශාස්ත්‍රුන් වහන්සේට අතිශයින් අපහාස කරනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ මේ පිවිතුරු ශ්‍රී සද්ධර්මයට අතිශයින් අපහාස කරනවා. මේ සීල සමාධි ප්‍රඥා දියුණු කරලා මඟඵල ලැබූ රහතන් වහන්සේලාට අපහාස කරනවා. කෙටි ක්‍රම සොයන්ට යෑමින්, වහා නිවන් දකින්න යෑමින්, අද අදම මඟඵල ලබන්න යෑමින් මිනිස්සු සිද්ධ කරගන්න දේවල්. ඒ නිසා මේකේ තියෙන භයානකම තේරුම් ගන්න ඔන්න දැන් කියනවා මේක භික්ෂුවන්, රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. දැන් ඔය ප්‍රකාශය ඔබට කිව්වා නම් ඔබ පිළිගන්නවා, ආයේ නැහැ කියලා කතාවක් නැහැ. ඊට නමුත් මේකෙම තියෙනවා, මේක පාපී දෘෂ්ටියක්. අස්සෝසුංකෝ සම්භවුලා බික්කු යමකස්ත කිර නාම බික්කුණෝ ඒව රූපම් පාපකං දිට්ටිගතං උප්පන්නං හෝති. මේ බොහෝ භික්ෂුන්ට අහන්න ලැබුණා මේ යමක භික්ෂුවට පාපී දෘෂ්ටියක් ඇති වෙලා, මේ රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ, නැසිලා යනවා, වෙනසිලා යනවා කියලා මේ දෘෂ්ටියක් ඇති වුණා. ඊට පස්සේ මේ තෙරුන් වහන්සේලා බොහෝ භික්ෂු, මං හිතන විදිහට මේ තෙරුන් වහන්සේලා රහතන් වහන්සේලා, ඒ තෙරුන් වහන්සේලා ගිහිල්ලා යාමක භික්ෂුන් වහන්සේත් එක්ක කතාබහ කළා. කිව්වා, ආයුෂ්මත, ඇත්තද මේ ඔබ වහන්සේට මේ මරණින් මත්තේ රහතන් වහන්සේ නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා කියලා මේ දෘෂ්ටියක්, පාපී දෘෂ්ටියක් ඇති වෙලා තිනවා කියලා කියන්නේ? එතකොට අර යමක තෙරුන් වහන්සේ වදාලා උන්වහන්සේක පාපී දෘෂ්ටියක් කියලා පිළිගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වා, ඒවං කෝ අහං ආවුසෝ භගවතා ධම්මං දේසිතං ආජානාමි. ආයුෂ්මතුනි, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නවා. දැන් පින්වතුනි, තමන් දන්නවා කියන තැනට ආවට පස්සේ එතනින් හැට කතා කරන්න අමාරුයි. ඇයි? යමක් තේරුම් කරන්න පුළුවන්නේ යා තේරුම් ගන්න කෙනෙක් නන්නේ. දැන් මෙයා කියනවා මම එක දන්නවා. දැන් අපි යමක් කාටරි කියන්නේ යද්දී එයාකව තාහව අපි දන්නවා කියලා එතන යන්නේ මොනවද කියන්නේ? දැන් මේ තෙරුන් වහන්සේ කිව්වා මේ මම දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. යතා කීනාසවෝ බික්ඛු කායස වේදා උච්චිජ්ජති විනස්සතින හෝති පරම්මරණාති. මරණින් මත්තේ කීනාසව බික්ෂුව නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. මරණින් මත්තේ නෑ. රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ. මා උසෝ යමක ඒවන් අවච. අර තෙරුන් වහන්සේල ඔක්කෝම අර යමක භික්ෂුවට කියනවා එහෙම කියන්න එපා. ආවුසෝ එහෙම කියන්න එපා. මා භගවන්තන් අබ්භාචිකී භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා. නැහි සාදු භගවතු අබ්බක්කානම් භාග්‍යතුන් වහන්සේ නම් කවදාවත් කිසිම තැනක බුද්ධ වචනෙන් කියලා නෑ, දේශනා කරලා නෑ. මරණින් මත්තේ රහතන් වහන්සේ නෑ කියලා. දැන් ඔබට එහෙනම් කුතුහලයක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් රහතන් වහන්සේට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න මේ දේශනාවේ තියෙනවා එක. ඉතින් අර ඔක්කොම තෙරුන් වහන්සේලා යමක භික්ෂුවට කියනවා ඕක කියන්න එපා, බුදුරජාණන් වහන්සේ ඔහොම දෙයක් දේශනා කළා නෑ. ඒවම්පිකෝ ආයස්මා යමකෝ තේහි බික්කුහි උච්චමානෝ. මේ විදිහටත් මේ බොහෝ භික්ෂුන් වහන්සේලා යමක භික්ෂුවට කියද්දී තතේවතම් පාපකන් දිට්ටිගතන් තාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරති. තමන් ගත්ත අදහසේම කැරකී කැරකී ඒකටමයි කතාව කියන්නේ. ඔබ වහන්සේලා කොහොමද එහෙම කියන්නේ? රහතන් වහන්සේයි ඔබ වහන්සේලා කියන්න, රහතන් වහන්සේලා පිරිනිවන් පැවට පස්සේ ඉන්නවද? ඔබ වහන්සේලා කියන්න කියලා මෙයා කරුණු කිය කියා ඉන්නවා, එක දිගට කියනවා. අනිත් තෙරුන් වහන්සේලාට කතා කරන්න ඉඩක් නැහැ. තමන්ගේම අදහසෙම කැරකෙනවා. මොන කරුණ කිව්වත් අවසානයේ අදහසටම එනවා. ඊට පස්සේ යතෝ කෝතේ බික්කු නාසක්කින් සුවායස්මන්තං යමකං ඒතස්මා පාපකා දිට්ටිගතා විචේචේතුම්. මේ කරුණ විස්තර කරලා තේරුම් කරන්න අර භික්ෂුන් වහන්සේලාට බැරි වුණා. හැබැයි ඒ තෙරුන් වහන්සේලා එතනින් වැඩම කරලා අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට පැමිණියා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ළඟට පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ යමක භික්ෂුවට, යමක කියන තෙරුන් වහන්සේට පාපී දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා කියලා. ඉතින් සාදායස්මා සාරිපුත්තෝ යේන යමකෝ බික්කු තේනුපසංකමතු අනුකම්පං උපාදාය. අනේ ඔබ වහන්සේ අනුකම්පා කරලා ওই යමක තෙරුන් වහන්සේ ළඟට ගිහලා ඔබ තේරුම් කරලා දෙන්නකෝ. අදිවාසීසිකෝ ආයස්මා සාරිපුත්තු තුන්නී භාවේන. නිහඬව ඉවසා වදාලා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා යමක තෙරුන් වහන්සේ ළඟට වැඩම කළා. ඒ යමක තෙරුන් වහන්සේ සමග කතා බහ කළා. එක පැත්තක අසුංගන සාරිපුත්තයන් වහන්සේ යමක භික්ෂුවට කියා හිටියා, ඇත්තද ආශ්මතුනි ආවුසෝ? ආවුසෝ කියලා කියන්නේ තමන්ට වැඩිය බාල, පැවිද්දෙන් බාල, උපසම්පදාවෙන් බාල මේ භික්ෂුවකට අමතන වචනයක්. ඇත්තද ආවුසෝ මේ වගේ පාපී දෘෂ්ටියක් ඇති වුණා කියන්නේ? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ මම දන්නවා. ඒ ධර්මයට අනුව රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ, විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා කියලා වගේ. ඊට පස්සේ කිව්වා ආයස්මත, එහේ මේ මට ওই වගේ අදහසක් තියෙනවා තමයි. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් අනිත් තෙරුන් වහන්සේලා මෙහෙම කළේ. අනිත් තෙරුන් වහන්සේලා වදාලා ආවුසෝ භාග්‍යතුන් වහන්සේට අභූත චෝදනා කරන්න එපා කියලා ටිකක් අර චෝදනා ස්වභාවයෙන් තමයි කතා කළේ. දමනේ වුණේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, ප්‍රිය ආජ්මතුනි, මොකද්ද ඔබ වහන්සේට හිතෙන්නේ? රූපය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා ඇහුවා. දැන් අර අදහස දැන් රහතන් වහන්සේ මරණින් මත් ඉන්නවද නැද්ද කියන කතාව පැත්තක තියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහුවා යමක තෙරුන් වහන්සේගෙන් රූපේ නිත්‍යයිද අනිත්‍යයිද? රූපය කියන්නේ පින්වත්නි සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේත්. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ. දැන් හුදික් බලන්න මේ ශරීරයේ දිහා, මේ ශරීරයේ දිහා බලනකොට මේ ශරීරය පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. අපිට ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස ආදී දේවල් ඒවත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. ඉතින් මේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපය නිත්‍යයිද අනිත්‍යයිද කියලා අහන්නේ. දැන් ඔබට ඔබගේ රූපය ගැන මොකද්ද හිතෙන්නේ? නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍යයි. දැන් අපි කියමින් ඔබ මේ රූප රාමුවක් දිහා බලාගෙන ඉන්නකොට රූප රාමුව පවා අනිත්‍යයි. මේ ඇහෙන හඬ පවා අනිත්‍යයි. වෙනස් වෙ විය නැයකක් මීට කලින් හඬ අනිත්‍ය නොවුනා නම් ඊළඟ හඬ ඇහෙන්නේ නැණි. ඊළඟට පුංචි කාලේ අපි ගම ඕලාරික වශයෙන් ගත්තොත් අපි පුංචි කාලේ කතා කරපු ඒවා, ගියපු ඒවා, ඇවිදපු ඒවා, අපේ ෆොටෝ එකක් ගත්තත් මේ හැම දෙයක්ම වෙනස් වෙලානේ. දැන් රූපේ කියන එක අනිත්‍යයි කියන එක වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. දැන් ඔබ කොරෝනා වලට බය වෙලා සිටින්නේ ඇයි? ඔබ අපි කවුරු? ඒ කියන්නේ අපි අකමැති වුණාට රූපේ නිරෝගීව අපි කියමු දැන් ලෙඩක් නැතුව ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා අපි. අපේ ශරීරයේ සූදානම් කොරෝනා වැළඳ ගන්න. දැන් සූදානම් නැත්තේ ඔබගේ හිත. හිත තමයි සූදානම් නැත්තේ. නමුත් කය සූදානම් මේ කොරෝනා වැළඳ ගන්න. කය අනිත්‍ය නිසා තමයි කොරෝනා වැළඳෙන්නේ. කය නිත්‍ය නම් නිරෝගී ශරීරයක් මරණය දක්වාම තියෙන්න ඕන. කය නිත්‍ය නම් මේ කය නොමැරී තියෙන්න ඕන. කය නිත්‍ය නම් මේ කය වයසට යන්නේ නැතුව තියෙන්න ඕන. කය නිත්‍ය නම් මේ කය ලෙඩ නොවී තියෙන්න ඕන. කය නිත්‍ය නම් කෙස් අපි මේ පිරිමි පාසලේ කෙස් ක්‍රැවුල් කපන්න නැතුව තියෙන්න ඕන. ඒ නිත්‍ය නම් එකම විදිහට ඉන්නවා නම්. නමුත් අනිත්‍ය නම් අනිත්‍යයිනේ. ඒ නිසා මේවා හොඳට නුවණින් විමසන භික්ෂුව නුවණින් විමසනවා රූපේ නිත්‍යයිද අනිත්‍යයිද කියලා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර යමක භික්ෂුවකින් අහනවා දැන් මේ රූපේ නිත්‍යද අනිත්‍යද? ඊට පස්සේ කියනවා ස්වාමීනි රූපය අනිත්‍යයි. ඉතින් ප්‍රිය ආයස්මතුනි යම් පනා නිච්චන් දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං ආවසෝ. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන ඒ දුක කියලා කියන්නේ ඒකට අනිත්‍ය නිසා දුකයි. දැන් සමහර අය අහනවානේ දුක නම් හරි දුකයි, සැප කොහොමද දුකක් වෙන්නේ කියලා. සැප දුකක් වෙන්නේ සැප අනිත්‍ය නිසා. උපේක්ෂාව දුකක් වෙන්නේ උපේක්ෂා විඳීම, සැප දුක් රහිත විඳීම අනිත්‍ය නිසා. දුක දුකක් වෙන්නේ දුකත් අනිත්‍ය නිසා. ඒ නිසා යමක් අනිත්‍යද ඒ දුකයි. ඉතින් ආයස්මතුනි යමක් අනිත්‍ය නම් යම් පනානිච්චං දුක්ඛං දුකනං විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයට අයිතිනං කල්ලන්නු තන් සමනිපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඒ යමක් අනිත්‍ය නම් දුකනං වෙනස් වෙන ධර්මතාවයට අයිතිනං ඒ දේ මගේ, මම වෙමි, මගේ ආත්මය කියලා මුලාවෙන් දකින එක සුදුසුද? රූපය මම, මගේ ආත්මය කියලා මුලාවෙන් දකින එක සුදුසුද කියලා හෙව්වා. මමනං මගේ නං මගේ ආත්මය නං ලෙඩ හැදෙන් දෙපා කියලා අපේ නියෝගයට කය යටත් වෙන්නවා. අපේ නියෝගයට කය යටත් නෑ. කොයි වෙලා අපි සූදානන් නැති වුණාට මේ රූපය සූදානන් කොරෝනා වැළඳගන්න. අපි දන්නේවත් නැතුව මෙයා ලෙඩේ හදාගෙන අපි සූදානන් නෑ. දැන් අපිට ඇඟට බනින්න පුළුවන්ද? ඇඟට දොස් කියන්න පුළුවන්ද? ඇයි උඹ හදාගත්තේ කියලා. ඇයි එතකොට සම්පූර්ණේම මෙන්න මෙයා වටා ඉන්න අය මෙයාව අත්හරිනවා. ඊට පස්සේ මෙයා හුදකලා වෙනවා. කවුරුත් ළඟට යන්නේ නැතුව යනවා. බලන්න එතකොට තමන්ගේ කොච්චර පංච උපාස්කන්ධ ලෝකේ වෙනස් වී යනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහිත ලෝකෙත් එක කොච්චර වෙනස් වෙලා යනවද? මහත්යට කොරෝනා හැදුනා කියලා කියන්නේ ඊට පස්සේ නෝනා ළඟට කිද්දු වෙනවද? නෝනාට කොරෝනා හැදුනා කියන්නේ මහත්ය ළඟට කිද්දු වෙනවද? අම්මයි තාත්තට කොරෝනා කිව්වට පස්සේ ළමයි ළඟට කිද්දු වෙනවද? ඒ නිසා මේ ඔක්කොම වෙනස් වී යනවා. අනිත්‍යයි, අනිත්‍යයි. මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. ඇහැට පෙරෙන්නේ නැති එකම වෛරසයකට මේ රූපය වෙනස් කළ දාන්න පුළුවන්. රූපය වෙනස් කළ දාන්න පුළුවන් අනිත්‍ය නිසා. ලෝකයක් බය වෙන්නේ රූපය අනිත්‍ය නිසා. රූපය ලෙඩ වෙන්නේ නැත්තම්, මරණයට පත් වෙන්නේ නැත්තම්, කුණු වෙන්නේ නැත්තම්, උස්ම ගැනිල්ල නතර වෙන්නේ නැත්තම්, ලේ ගවනා ගමනේ නතර වෙන්නේ නැත්තම්, පෙනහලු වැඩ කරන එක නතර වෙන්නේ නැත්තම්, ලේ හරියට ඒ විදිහටම තියෙනවා නම්, ඊළඟට උසුම හිර වෙලා මැරෙන්නේ නැත්තම් කොරෝනා වලට මොකට බය වෙනවද? එහෙනම් කොරෝනා වලට බය වුණා කියන්නේ මොකක්ද? බය වුණේ රූපේ අනිත්‍යයට. රූපේ අනිත්‍යයටයි බය වුණේ. මේ මම මේ කියන්නේ ජීවිතයක් අවබෝධ කරන හැටි. කොරෝනා වලට හේතු එක ඒ ඊට පස්සේ කොරෝනා වලින් වළකින හැටි ඒව හැම මාධ්‍යකම විස්තර කරනවා. ඔබ ඒ වගේ ආරක්ෂා වෙන්න ඕන. දැන් ප්‍රඥාවෙන් ගෙදර ඉන්න ගමන් නුවණ කියන එක, ප්‍රඥාව කියන එක පොඩ්ඩක් හරි තියෙනවා නම් කල්පනා කරලා බලන්න ඇයි මේ වැඩිපුර බය අපි? රූපය අනිත්‍ය නිසායි බය. රූපේ නිත්‍ය නම් බය නෑ. රූපේ අනිත්‍ය නිසායි මේක වෙනස් වෙන්න පුළුවන්, මේකට ලෙඩ හැදෙන්න පුළුවන්, මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. රූපේ තමාගේ වසඟේ පවත්වන්න බැරි නිසා බය. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා නුවණින් මේක දකිනවා නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඊට පස්සේ අහනවා ප්‍රිය ආශ්‍රමතුනි වේදනාව නිත්‍යද අනිත්‍යද? ඊට පස්සේ කියනවා ස්වාමීනි වේදනාව අනිත්‍යයි. ඇයි වින්ගතුනි වේදනාව අනිත්‍ය නිසාම නෙමෙයි හැම ප්‍රශ්නයක්ම. ඒ කියන්නේ මේ සැප ඇති වෙනවා, මේ දුක ඇති වෙනවා. නිරෝගීව ඉන්නකොට එක වේදනාවක්, රෝගී වුණාට පස්සේ එක වේදනාවක්. සියලු දෙනා තමන්ගේ වටේ පිරිවරාගෙන ඉද්දී එක වේදනාවක්, තමන් අතහැරලා යනකොට වෙන වේදනාවක්. කෑම කනකොට එක වේදනාවක්, රූප වාහනේ බලනකොට එක වේදනාවක්. ෆෝන් එක ගත්තාම එක වේදනාවක්, යාළුවෙක් එක්ක කතා කරනකොට වෙන වේදනාවක්. ඊළඟට රූප වාහිනිය හෝ එහෙම නැත්නම් ෆෝන් එක හෝ වීඩියෝ එකක් බලද්දී එක එක වීඩියෝ එකේ එක එක මොහොතින් මොහොත තමන්ගේ වේදනාව වෙනස් වෙනවා. සමහර හිනාවී බලන චිත්‍රපටියෙම තව තැනක අඬනවා. තව තැනක අඬන චිත්‍රපටියෙම තව තැනක බය වෙනවා. තව තැනක බය වෙන චිත්‍රපටියෙම අත්පුඩු ගා හිනා වෙනවා. හොඳට බලන්න. මේක පුදුම සහගත වේදනාව. ඇයි මේ ස්පර්ශය වෙනස් වෙද්දී වේදනාව වෙනස් වෙනවා? දුක් සහගත ස්පර්ශයක් එද්දී දුක් විඳීම, සැප සහගත ස්පර්ශයක් එද්දී සැප විඳීම, සැප දුක් රහිත ස්පර්ශයක් එද්දී සැප දුක් රහිත වේදනාව. තින් මේක නිත්‍යයි ද අනිත්‍යයි ද අනිත්‍යයි. ඊට පස්සේ දැන් අපි මේ රෝගයෙන් වුණත් කොරෝනා රෝගයෙන් වුණත් ඊට පස්සේ උසුම හිර වෙලා උසුම ගන්නව අමාරු වෙලා ඊළඟට මේ රෝගේ සම්බන්ධ වෙන වේදනා ඔක්කොටම අහුට මොහොන දෙන්න වෙනවනේ. ඊට පස්සේ ඔන්න තවස් බොහෝ දිනාට මේ රෝගේ එහෙම සුව වෙලා යනවා. එතකොට රෝගේ තියෙද්දී ඇති වෙන මරණ බයත් එක්කෙන වේදනාව, ඒ හිතන සිතුවිලිත් එක්කෙන වේදනාව එහෙම නැති වෙලා යනවා. සුව වුණාට පස්සේ ආය සැනසිලි උසුමක් හෙවනවා. අනේ අපිට නම් ආයේ යාන්තම් බේරුණා කියලා. අපි දන්නේ ඊළඟ මොහොත මොකද්ද ඔබට කියලා. වේදනාව අනිත්‍යයි. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊට පස්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ ආත්මය කියලා දකින්නක සුදුසුද කියලා අහනවා. ඇයි ඒක නිත්‍ය නැත්තම් දුක් සහිත නම් තමන්ගේ වසඟේ වේදනාව පවත්වන්න බැරි නම් ස්පර්ශයට අනුව නම් වේදනාව ඇති වෙන්නේ. අපිට ඕන ඕන විදිහට සැප උපද්දව ගන්න පුළුවන් නම් අපිට අපි සතුටෙන් ඉන්න දෙපෑ. ඒ වුණාට සතුටක් සොයාගෙන යනකොට කඳුලක් එනවා. සතුටක් සොයාගෙන යනකොට කඳුලක් එනවා. කඳුල මැදින් සතුට සොයනවා. අපි මිනිස්සු සන්තෝෂයේ සතුට සොයාගෙන යන්නේ මිරිඟුවක් පිටිපස්සේ වගේ. කවදාවත් නිවැරදි වෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ සැප, ඊළඟ මොහොතේ සැප වෙයි, මේකෙන් සැප උපදී, මේකෙන් සැප උපදී කියලා ඊළඟ මොහොතේ සැප පතනවා. බලන්න හොඳට, මේවා අනිත්‍යයි. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. හේතුඵල ධර්මයක් තියෙනවා. තමන්ට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ. දැන් ඇහි සැපක් උපදින්නේ වේදනාවක්. ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන්. එතකොට ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම කියන හේතුවක් තියෙනවා. එතකොට ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම සැපසහගතයි නම් එතන උපදින වේදනාව සැපසහගතයි. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වීම එතන දුක්සහගත ස්පර්ශයක් නම් ඔහුට උපදින්නේ දුක් විඳීම. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වීම එතන සැප දුක් රහිත ස්පර්ශයක් නම් උපදීන්නේ සපතු ග්‍රහිත වේදනා. ඒතර කෙටියෙන් මේක තේරුම් ගන්න තියෙන්නේ වේදනාව අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. මේකේ ලස්සන කාරණාවක් තියෙනවා පින්වතුනි අවසානයේට. ඒ නිසා මේක දැනට හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ අහනවා සංඥාව නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට සංඥා උපදින්නේ පින්වතුනි ස්පර්ශ නිසා. ස්පර්ශය හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඇහි රූපය විඥානය එකතු වීම වෙනස් වෙනවනේ. දකින්න රූපයක් පාසා. ඊට පස්සේ කනට ඇහෙන ශබ්ද වෙනස් වෙනවනේ. ඇහෙන හඬක් පාසා. එතකොට ඒ ස්පර්ශය නිසා හටගන්න සංඥාව රූප හඳුනා ගැනීම, සද්ද හඳුනා ගැනීම, රස හඳුනා ගැනීම කොච්චර වෙනස් වෙනවද? දැන් අපි හඳුනාගත්තා ඔන්න අපේ රටට කොරෝනා ඉන්නේ නැති වෙයි. ඒක කොරෝනා ආවා. අනේ මොකක් වෙයිද? ඔන්න ඒක හේම යට ගියා. අනේ අපි නම් යාන්තම් බේරුණෝ. ඔන්න ආය ආවා. අනේ ඊළඟට මොකක් වෙයිද? දැන් මේ අපිට හිතා ගන්න බැ මිනිස්සු මේ ලෝකේ දිහා බලන විදිය, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අනුව සංඥාවල් ඇති කරගන්න විදිය හිතා ගන්න බැ. සංඥාවල් අනිත්‍යයි. ඊට පස්සේ මේ ආණ්ඩුව හොඳයි. ඊට කාලයක් යනකොට ඒ ආණ්ඩුවට බයිනවා. ඊ කවුරුත් මේ ලෝකේ දේශපාලනික වශයෙන් ගත්තත්, මති මතාන්තර ගත්තත් එනේ එක හොඳයි හොඳයි හොඳයි කියන. ඊට පස්සේ ඒවම එයයි විවේචනය කරනවා. ඇයි මේවා තියෙන්නේ? ඒ මේ තියෙන්නේ සංඥාවේ අනිත්‍ය ස්වභාවයත් එක්ක. තමන්ට තේරෙන විදිහට තේරුම් ගන්නවා. ඊට පස්සේ සංඥාව අනිත්‍ය නම් ඒක දුකද්ද සැපද්ද? දුකයි. යමක් දුකයි නම් ඒක මම මගේ ආත්මය කියන එක විදිහට ගන්න පුළුවන් දෙහුව එහෙම ගන්න බෑ. දැන් හොඳට මතක තියාගන්න මේකෙන් ඉස්සෙල්ලාම තේරුම් ගන්නේ දුකවත් ඉස්සල්ලාම තේරුම් ගන්නේ අනාත්මයවත් නෙවෙයි. ඉස්සල්ලාම තේරුම් ගන්න තියෙන්නේ අනිත්‍ය. අනිත්‍ය කියන එක තේරෙනකොට තමයි දුක තේරෙන්නේ, අනාත්මය තේරෙන්නේ. අනිත්‍ය තේරෙන්නේ නැතුව, දුක් සහිත දේ තේරෙන්නේ නැතුව එකවර අනාත්මය තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රයේ පවා අනාත්මය සුවිස්තර කරන දේශනාවේදී පවා ඉස්සලාම අනිත්‍ය, අනිත්‍ය දේ දුක, අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා අනාත්මය විස්තර කරන්නේ. ඉතින් සාරිපුත්ත මහා රහතන් වහන්සේ දේශනා කරනවා සංස්කාර නිත්‍යයිද අනිත්‍යයිද. සංස්කාර කියලා කියන්නේ චේතනාවට. චේතනාවට තමයි සංස්කාර කියන්නේ. එතකොට මේ චේතනා පහළ කිරීම නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. දැන් පින්වතුනි කොච්චර චේතනාව අනිත්‍යයිද කියනවා නම්, දැන් ඔන්න මීට ඔය කොරෝනා ප්‍රශ්නේ එන්න කලින් අපිත් බණවලට ටෙලිෆෝන් ගැන කිව්වා, මේ මොන් විනාශ වෙනවා ටෙලිෆෝන් පාවිච්චි කරද්දී, ඒ නිසා මේ පොඩි ළමයි ටික බේරගන්න ඕන කියලා. අම්මලත් එක අදහස හිටියේ, අනේ අපිට කියන්න බැරි එක හාමුදුරු හරිය කියනවා, මේ ටෙලිෆෝන් මේ එහෙම නැත්තම් මේ සයිබර් අවකාශයට මොන් වැටුනොත් එහෙම කොහේ සුලි සුලඟට අහුවෙලා යයිද දන්නේ කියලා ඔන්න දැන් කට්ටිය කතා වුණා. ඔන්න කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ ඔන්න ආව පන්තිකරණේවා මේ වට්සැප් වලින් ඉන්ටර්නෙට් එකෙන් කරන්නේ ගෙදර ඉඳලා බලන්න ෆෝන් එකක් ගන්න. ඒකට පන්ති කරන්න ෆෝන් එකක් අම්මලා තාත්තලාටම අරන් දෙන්න සිද්ධ වුණා. ඒකට කලින් මොනවද හිතුවේ, පස්සේ මොනවද වුනේ? දැක්කද මේ චේතනාවේ අනිත්‍ය බව? චේතනාවේ අනිත්‍ය බව අපි හිතාගෙන ඉන්නේ කොහොමද? ලෝකෙ කැරකෙන කැරකෙන විදිහට මිනිස්සුගේ චේතනාවල් වෙනස් වී වෙනස් වී වෙනස් වී යනවා. හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. දැන් හිතාගෙන ඉන්නවා හැමදාම මේ විදිහට බුද්ධ ශාසනය තියෙයි කියලා. අපි අවසානයේ බුදුබණ පදයක් කියන්න කෙනෙක් නැති දවසක් උදා වෙනවා. මේ හැම එකක්ම අනිත්‍යයි. ඒ නිසා පුංචි ළමයි කාලේ අපි ළමයි ගැන හිතපේවා, ඔයාලගේ ළමයි ගැන. ඒ ළමයි ලොකු වෙනකොට ඒ ළමයි ගැන හිතපේවා. ඒ ළමයි ඉගෙන ගන්නකොට හිතපේවා. ඒ ළමයිට ආවා විවාහ කරනකොට හිතපේවා. ඒ ළමයිට ළමාලා පිට ඉන්නකොට හිතපේවා. ඊළඟට ඔබගේ වයසට ගියාට පස්සේ මරණ මංචකේ ඔබ හිතන ඒවා හැම දෙයක්ම වෙනස් වී යනවා. නිත්‍ය අදහසක මිනිසෙක් ඉන්නේ වෙනස් වී යනවා. ඉස්සෙල්ලාම අපි මේ ධර්මය ඇහෙන්න කලින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා පදපතා හිටියා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන්න ගත්ත සංසාරේ බියකරුයි කියලා අහන්න ලැබුණා. අනේ ඉක්මනට නිවන් දකින්න නැත්තම් කියලා හිතුණා. ඊට පස්සේ ඕන කාලයක් යනකොට මේ නිවන් දකින්න තියෙන ගුණධර්ම පුරුදු කරන්න අමාරුයි. ඒකට තමන් තුළ සුදුසුකම් නැහැ කියලා හිතනකොට සුදුසුකම් පුරා ගන්න ඕන කියලා හිතුණා. ඕන දැන් චේතනා වෙනස් වී යනවා. ඊළඟට මේක සුගතියකට ගිහිල්ලා හරි කරගන්න ඕන කියලා හිතෙනවා. ඊළඟට අඩුම තරමේ තිස දැන් නිවන් දකින්න කියලා පටන් ගන්න තිසරණේවත් රැඳි අනිල්ල කියනවා. මේ චේතනාව වෙනස් වී යනවනේ. චේතනාව වෙනස් වී යනවා. ඊට පස්සේ ඔන්න දැන් සමහර අය ඉක්මනට නිවන් දකින්න ඕන, මාර්ගඵල ලබන්න ඕන, මෙන්න රහතන් වහන්සේ නමක් කියලා හොයාගෙන යනවා. එතකොට රහතන් වහන්සේ නමක් හොයාගෙන ගියේ සමහර අය කියන දානෙ ටිකක් දුන්නත් ඇති. ඊට පස්සේ ආය අවසානයේ යා නවතින්නේ එක්කෝ මොකක් හරි බුදුන් උපන්නේ ලංකාවේ කියලා හරි මොකක් හරි විකාරයක නතර වෙනවා. ගියේ කොහෙද, යන්න උනේ කොහෙද? කොච්චර චේතනාවල් වෙනස් වෙවි ගියාද? ඒ නිසා දකින දකින රූපයක් පාසා, අහන අහන හඬක් පාසා, දැනෙන ගඳ සුවඳක් පාසා, දැනෙන පහසක් පාසා චේතනාව වෙනස් වෙනවා. ඒක අනිත්‍යයි, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුක් සහිතයි. යමක් අනිත්‍ය නම් දුක් සහිතයි නම් ඒක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඉතින් එහෙම ගන්න සුදුසු නෑ නේ කියලා, ආත්ම වශයෙන් ගන්න සුදුසු නෑ නේ කියලා වදාළා සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ වදාලා ආයශ්මතුනි විඤ්ඤාණය ගැන මොකද්ද හිතන්නේ? විඤ්ඤාණය නිට්ටේ දනිට්ටේද කියලා ඇහුවා. විඤ්ඤාණය කියන්නේ පින්වතුනි විඤ්ඤාණය කියලා වෙනම භෞතික දෙයක් එහෙම තියෙන කතාවක් නෙවෙයි. විඤ්ඤාණය කියන්නේ ඇහෙන් රූපේ දැනගන්නවා. ඒකට කියනවා චක්කු විඤ්ඤාණ. ඇහෙන් රූපේ දැනගන්නවා. කනෙන් ශබ්දේ දැනගන්නවා. ඒකට කියනවා මේ සෝත විඤ්ඤාණ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. ඒකට කියනවා ගාහන විඤ්ඤාණ. දිවෙන් රසය දැනගන්නවා. ඒකට කියනවා ජීවහා විඤ්ඤාණය. කයෙන් පහස දැනගන්නවා. ඒකට කියනවා කාය විඤ්ඤාණ. මනසින් අරමුණු දැනගන්නවා. ඒකට කියනවා මනෝ විඤ්ඤාණ කියලා. එතකොට විඤ්ඤාණය එතකොට දැනගැනීමේ ස්වභාවය කොහොමද නිට්ටිය වෙන්නේ? ඇහත් අනිත්‍ය වෙනවා නම් රූපත් අනිත්‍ය වෙනවා නම් ඒව දැනගැනීම කොහොමද නිට්ටිය වෙන්නේ? ඇහත් අනිත්‍ය නම් රූපෙත් අනිත්‍ය නම් ඒ දෙක නිසා හටගන්නා වූ විඤ්ඤාණය කුතෝ නිච්ඡං භවිස්සති. කොහොමනම් නිට්ටිය වෙන්නද? එහෙනම් භවෙන් භවයට යන විඤ්ඤාණයක කතාව හරිද? ඒ විඤ්ඤාණය ආකාශේ රැඳිලා තියෙනවා කියන කතාව හරිද? තව කෙනෙක්ගේ විඤ්ඤාණය මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියන කතාව හරිද? පින්වතුනි හේතුඵල ධාමෙන් හට ගන්න දේවල් හේතුඵල ධාම නැති හේතු නැතිවීමෙන් ඵලය වෙනස් වී යනවා. එහෙනම් විඤ්ඤාණයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක් සහිතයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා තමයි දකින්න තියෙන්නේ. මම මගේ මගේ ආත්මේ කියලා දකින්න එක සුදුසුද කියලා ඇහුවා. ඉතින් යමක තෙරුණාන්ත කියනවා එහෙම දකින්න එක සුදුසු නෑ කියලා. ඊට පස්සේ හරි ලස්සනට දැන් ඔන්න අර රහතන් වහන්සේ මරණින් මත්තේ නැති වෙලා යනවා කියලා මේ තෙරුණාන්සේගේ අදහසට මොකද්ද වෙන්නේ කියලා බලමු දැන්. තස්මහතිය ආවුසු යමක යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තංවා බහිද්ධාවා ඌලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා යන්දූරේ සන්තිකේවා. ඉතිං ආයස්මත අතීතේ රූප, අනාගතේ රූප, වර්තමානයේ රූප, තමාගේ යැයි සලකන රූපය, බාහිර යැයි සලකන රූපය, හීන යැයි සලකන රූප, ප්‍රනීත යැයි සලකන රූප, දුර යැයි සලකන රූප, ළඟ යැයි සලකන රූප, යම්කිසි රූපයක් තියෙනවා නම් සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දක්ඨබ්බං. දියුණු කරපු ප්‍රඥාවෙන් ඔය කිසිම දෙයක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා නේද දකින්න තියෙන කියලා ඇහුවා. ඊ කියන්නේ වින්වත්නි අපි කතා කරනවා රූපේ කියලා. දැන් මේ කතා කරන මේ රූපයත් නිත්‍ය නෑනේ. ඇයි දැන් මේ මොහොතේ මේ රූපේට රෝගයක් වැළඳෙන්න පුළුවන්? මේ මොහොතේ මේ ශරීරයේ වයසට යනවනේ. මේ මොහොතේ මේ රූපය මරණය කරා යනවනේ. එතකොට දැනටමත් අනිත්‍යයි. දැනටමත් මේ කය අපේ වසඟේ පවත්වන්න බෑ. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ පංච උපාදානස්කන්ධය තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. දැන් අතීතේ පුළුවන් වුණාද? අතීතෙත් බෑ. දැනුත් බැරි වුණා, අතීතෙත් අපිට බැරි වුණා. ඇයි පුංචි කාලේ අපිට පුළුවන් වුණාද අපේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදානස්කන්ධය වෙනස් කරගන්න අපිට ඕන විදියට? අපිට ඕන විදිහට තිබ්බෙත් නැහැ. පුංචි කාලේ අපිට ඕන ඕන සැප වේදනාව, දුක් වේදනාව ඒවා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් නද? නැහැ. ස්පර්ශයන් හැම එකම වෙනස් වුණා. ඒකට දැනුත් එහෙමනම්, අතීතෙත් එහෙමනම්, අනාගතෙත් ওই ටිකම තමයි. අනාගතේ අපි දෙවියන් අතර ඉපදුණා, බ්‍රහ්මයන් අතර ඉපදුණා, රජ කුලේ ඉපදුණා, සිටුවරු වෙලා ඉපදුණා, කවුරු වෙලා ඉපදුණා අනිත්‍ය වෙනවාමයි. වෙනස් වෙලා යනවාමයි. ගෙවි ගෙවි යනවාමයි. මම මගේ මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න දෙයක් නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඔය විදිහට රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය අතීතේ වේවා. දැන් හිතන්නකෝ ඔබට ඔබ මීට කලින් ජීවිතයක රජ කෙනෙක් වෙලා හිටිය කියලා. දැන් කෝ එහෙම? ඇයි ඔබ දැන් එහෙනම් මේ මනුස්ස ලෝකේ දැන් ඔබ මේ දැන් මේ මේ බත්මාළු යාගෙන කන මට්ටමට පත් වුණේ? ඔබ කලින් බ්‍රහ්මෙක් වෙලා හිටියනම් දෙවියන්ගේ ලෝකේ සුදා භෝජනේ වළඳමින් හිටපු දිව්‍ය රාජයෙක් නම් දිව්‍යාංගනාවක් නම් ඔබ කලින් ජීවිතේ, ඇයි අද මේ ඇඳුම් ආයිත්තන් අඳින බත්මාළු කන මනුස්සෙක් බවට පත් වුණේ ඇයි? රූපය අනිත්‍ය වුණා, වේදනාව අනිත්‍ය වුණා, සංඥාව අනිත්‍ය වුණා. දැන්කෝ ඒ දිව්‍ය සැපකෝ, රජ සැපකෝ, ඒ ඔක්කොම දැන් අනිත්‍ය වෙලා. ඒ හඳුනාගත්ත ලෝකකෝ, ඒ පහළ කරපු චේතනාවල් දැන්කෝ, ඒ විඤ්ඤාණයකෝ, ඒ ඔක්කොම අතීතයට ගියා. දැන් අපිට ඒව ඇදලා ගන්න බෑ. දැන් අපි ඒවා සිහි කර කර ඉන්නවද? වර්තමානයේ ගෙවි ගෙවීම යනවා. ඒ නිසා අතීතේ, අනාගතේ, වර්තමානයේ තුන් කාලෙම පංච උපාදානස්කන්ධ. ඊළඟට තමා මම කියලා තමායයි හිතන පංච උපාදානස්කන්ධ. අනුන් අනුන් කියලා බාහිරයයි හිතන පංච උපාදානස්කන්ධ. ගොරෝසු ඕලාරික කයවල් ගැන හිතන පංච උපාදානස්කන්ධ. සියුම් දේව බ්‍රහ්ම ආදී සියුම් පංච උපාදානස්කන්ධ. ඊළඟට හීන නීරි සත්තු, මේ කාමුක සත්තු ආදී මේ හීන පංච උපාදානස්කන්ධ. දේව බ්‍රහ්ම ආදී වූ ප්‍රණීත පංච උපාදානස්කන්ධ. ඊළඟට ළඟ තියෙන පංච උපාදානස්කන්ධ, දුර තියෙන පංච උපාදානස්කන්ධ, මේ කිසිම දෙයක් නිත්‍ය නැහැ. මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. නගරවල් මිනිසුන්ගෙන් පිරීලා හිටියා, පොළවල් මිනිසුන්ගෙන් පිරුණා, මාළු කඩවල් මිනිසුන්ගෙන් පිරුණා. වහායිව හිස්වල යනවද නැද්ද? ඊළවසේ ඉන්න කවුද ලෙඩ වෙන්නේ? ඉක්මනට එන්න ස්පිරිතාලට. කවුද ලෙඩ වෙන්නේ? එන්න ඉක්මනට ස්පිරිතාලට කියනවා. ආයෙ පණිවිඩයක් කියනවා, දැන් ලෙඩ හැදුණොත් උඹලා ගෙවල් වලට වෙලා හිටපල්ලා. ඊට පස්සේ ඔන්න දැන් මේ ලෙඩක් දුකක් කරදරයක් නැති කාලෙක කවුරු හරි ළමයෙක් මේ මුඛාවරණයක් දාගෙන ඉස්කෝලේ පන්තියට ආවොත් ටීචර් බලන, මොකද මේ ළමයා ගලවනවක් කියනවා. දැන් කවුරුවත් එහෙම දාගන්න නැතුව ගියොත් එහෙම, මොකද මේ දාගන්නවා දැන් කියනවා. දැක්කද වෙනස් වෙන්නේ නැහැටි? රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපස්කන්ධ වෙනස් වෙන්නේ නැහැටි. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ විදිහට බලනකොට හැම දෙයක්ම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අපි අකමැති වුණාට අපේ කය සූදානම් ලෙඩ හදාගන්න, අපි අකමැති වුණාට මේ ඇඟ සූදානම් දුක් විඳින්න, අපි සූදානම් නොවුණාට සංඥාව සූදානම් ඒ දුකට දුක හඳුනා ගන්න, අපි සූදානම් නොවුණාට දුක ගැන හිත හිතා ඉන්න චේතනාව සූදානම්. එහෙනම් අපි පරිහරණය කරන්නේ අපිට අයිති දෙයක් නෙවෙයි, මට අයිති දෙයක් නෙවෙයි අපි පරිහරණය කරන්නේ. එහෙනම් මම පරිහරණය කරන්නේත් මට අයිති නොවන දෙයක් නම් අනිත් ඒවා කෙසේ නම් අපිට අයිතිද? කෙසේ නම් අපිට අයිතිද? තමන්ගේ ඇඟවත් කොරෝනා වලින් වළක්වා ගන්න බැයි නම් තමන්ගේ බිරිඳගේ, ස්වාමියාගේ, දරුවන්ගේ ජීවිත කොහොමද බේරන්නේ? තමනුත් බයෙන් නම් ඉන්නේ. ඒ නිසා මේක පුදුම සහගතයි. ඊට පස්සේ අහනවා, ඒවම් පස්සන් ආවසු යමක සුතවා ආර්ය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. ඕවා නොහොම හොඳට හොඳට කල්පනා කරගෙන යනකොට මේ අනිත්‍ය ගැන, රූපය ගැන කලකිරෙනවා, වේදනාව ගැන කලකිරෙනවා. අවබෝධයෙන්ම, ඒ කියන්නේ ඒ ගැන එයාට ආස්වාදයෙන් හිත හිතා ඉන්න දෙයක් නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයටම කලකිරෙනවා. කලකිරුණාට පස්සේ නිබ්බින්දං විරජ්ජති, නොඇලී යනවා. විරාගා විමුච්චති, නිදහස් වෙනවා. විමුත් අස්මින් විමුත්තමිති ඥානං හෝති. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණා කියල දැනගන්න. නිදහස් වුණේ මොකටද? අයිති නැති රූපයක් මම කියලා අල්ලගෙන හිටිය හිතේ. අන්නේ තුරුසුනාවෙන් නිදහස් වුණා. ඇත්තටම අල්ලගෙන හිටියේ තමන්ට අයිති එකක් නෙවෙයි, තමන්ට අයිති නැති වේදනාවක් අල්ලගෙන හිටියා. අන්නේගෙන් නිදහස් වුණා. තමන්ට අයිති නැති සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් මම මගේ මගේ ආත්මය කියලා අල්ලගෙන හිටියා. එයින් නිදහස් වුණා. ඇත්තටම අයිති නැහැ කියලා දැනගත්තා. අවබෝධ වුණා. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේම තමන්ට අයිති නැහැ. මේ පංච උපාදානස්කන්ධේ නිදහස් වුණා. ඊට පස්සේ කියනවා තංකින් මඤ්ඤති ආවසෝ යමක. ඔන්න දැන් හොඳට අර ප්‍රශ්නෙට උත්තරය අහගන්න. මොකද මේ රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ කියන කතාවේ දෙන වැරද්ද මොකද්ද කියලා. දැන් යමක ඔබ හිතන්නේ කොහොමද කියනවා මේ භික්ෂුව යමක තෙරුන්ට කියනවා. රූපං තථාගතෝති සමනුපස්සති නොහෙතං ආවසෝ. රහතන් වහන්සේ කියන්නේ රූපේද කියලා ඇහුවා. ඇයි දැන් පින්වදුනි රහතන් වහන්සේනම බිහි වෙච්ච විදිහ දැන් කිව්වනේ? හොඳට මතක තියාගන්න. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. අනිත්‍ය දේ දුකයි. දුක් දේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. ඔන්න ඔය යථාර්ථය අතීත, අනාගත, වර්තමාන, ඊළඟට ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර ළඟ කියන 11 ආකාරයකටම එයා දකිනවා. 11 ආකාරයකටම එයා දකිනවා මෙතන මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. එහෙම දකින උඩ මේ ආස්වාදයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර පිටිපස්සේ මේ පෙරේතෙක් වගේ වැටිගෙන මේකෙන් ආස්වාදේ හොය හොයා යන කෙනාගේ ජීවිතය නුවණින් අර ප්‍රඥාව අවදි වීමත් එක්ක, යථාර්ථයේ දැකීමත් එක්ක, එයා මේකේ සැබෑ ස්වභාවය වටහා ගැනීමත් එක්ක අවබෝධයෙන් කලකිරීමේ පීඩනය. කලකිරුණ කෙනා නොඇලෙනවා. නොඇලෙන්නේ පංච උපාදානස්කන්ධයට. එතකොට පංච උපාදානස්කන්ධයට ඇලෙන්නේ නැතිකොට නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා අවබෝධ කරගෙන ඒ නිදහස් වුණා කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නේ. දැන් අහනවා යමක තෙරුණ්ඩ රහතන් වහන්සේ කියන්නේ එහෙනම් රූපයටද? දැන් රූපෙන් නිදහස් වුණ කෙනාට රහතන් වහන්සේ කියන්නේ. එතකොට අහනවා මේ රූපයටද රහතන් වහන්සේ කියන්නේ? අනේ නෑ කියලා. එහෙනම් වේදනාවටද රහතන් වහන්සේ කියන්නේ නෑ. ඇයි? වේදනාව අනිත්‍යයිනේ. අනිත්‍ය අවබෝධ කරලා ඉන්න නිදහස් වෙච්ච කෙනාට රහතන් වහන්සේ කියන්නේ. එතකොට වේදනාවටද කියලා අහනවා රහතන් වහන්සේ කියන්නේ නැහැ. සංඥාවට දහනවා අනේ නැහැ. සංස්කාර වලට දහනවා රහතන් වහන්සේ කියන්නේ නැහැ. එහෙනම් විඥාණයටද කියනවා රහතන් වහන්සේ කියන්නේ අනේ නැහැ ආයුෂ්මතුනි. එහෙනම් අහනවා තංකින් මඤ්ඤති යමක. ඔව් යමක ඔබ කුමක්ද හිතන්නේ? රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවද? එහෙනම් රහතන් වහන්සේ ඉන්නේ මේ රූපය ඇතුළේද? අනේ නැහැ. වේදනාව ඇතුළේද? සංඥාව ඇතුළේද? සංස්කාරය ඇතුළේද රහතන් වහන්සේ ඉන්නේ? අනේ නැහැ කිව්වා. ඊට පස්සේ අහනවා අඤ්ඤත්‍ර රූපා තථාගතෝති සමනුපස්සති. රූපෙන් බාහිර කෙනෙක්ද රහතන් වහන්සේ? එහෙනම් රූපෙන් බාහිර කෙනෙක්ද කියලා අහනවා. එතන රූපෙන් බාහිර තැනක් කොහොමද හොයන්නේ? එතකොට රූපෙන් බාහිරත් නැහැ රහතන් වහන්සේ. රූපේත් නැහැ, රූපේ තුලත් නැහැ, රූපෙන් බාහිරත් නැහැ. සංඥාවේ වේදනාව තුලත් නැහැ, වේදනාවෙන් බාහිරත් නැහැ, වේදනාව තුලත් නැහැ රහතන් වහන්සේ. සංඥාව තුලත් නැහැ, සංඥාවෙත් නැහැ, සංඥාව තුලත් නැහැ, සංඥාවෙන් බාහිරත් නැහැ. මොකද මේ හැම එකක්ම අනිත්‍යයි කියලා අවබෝධ කරගත්ත කෙනානේ රහතන් වහන්සේ. ඒ හැම දෙයක්ම මගේ, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා අවබෝධ කරගත්ත කෙනානේ රහතන් වහන්සේ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හෝ ඒ පංච උපාදානස්කන්ධෙන් බාහිර හෝ රහතන් වහන්සේ නැත. එහෙනම් අහනවා ප්‍රිය ආයුෂ්මතිනි, දැන් මොකද්ද හිතන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයද රහතන් වහන්සේ නැහැ? එයින් බාහිරද රහතන් වහන්සේ? අනේ නෑ ආයුෂ්මතිනි. එත්තචතේ ආවුසු යමක දිට්ඨේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතෝ අනුපලබ්භ්‍යමානේ කල්ලන්නෝ තේතං වෙය්‍යාකරණං. ආයුෂ්මත, මේ ජීවිතේවත් රහතන් වහන්සේ කවුද කියලා ඔයාට කියන්න බැරි නම්, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ ඒ මුල් කරගෙන ඔබට රහතන් වහන්සේ නමක් ගැන පනවන්න බැරි නම්, එහෙනම් ගැළපෙනවද රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ කියන එක ගැළපෙනවද? මේ ජීවිතේවත් රහතන් වහන්සේ නමක් ගැන ඔබට පනවන්න බැරි නම්, මරණින් මත්තේ රහතන් වහන්සේ නෑ කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා හෙව්. අනේ ආජ්මතුනි, මම ඒක එහෙම කරන්න බෑ, මට වැරදුනා. පුබ්බේ අවිද්ද සුනෝ පාපකන් දිට්ටිගතන්. අනේ, මට කලින් අවිද්‍යාවෙන් බලපු නිසා. ඒ කියන්නේ එයා රහතන් වහන්සේ විදිහට දැක්කේ රූපය. එයාලා හිතුවා රහතන් වහන්සේ පිරිනිවන් පෑවනි, පිරිනිවන් පෑවට පස්සේ ආය නැහැ. ඒ කියන්නේ මේ රූපේ හැදෙන්නේ නැහැ, වේදනාව හැදෙන්නේ නැහැ, සංඥාව හැදෙන්නේ නැහැ, මේ රූපේ මෙතනින් ඉවරයි, එතන ඉහට නැහැ කියලා හිතුවා. ඇයි එයා හිතුවේ මේ රූපේ කියලා? රහතන් වහන්සේට ගත්තේ රූපේ. නමුත් රහතන් වහන්සේ කියන්නේ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධ කිරීම කරපු කෙනාට කියන නමක් රහතන් වහන්සේ කියන්නේ. ඇත්තටම අරහත්වේ කියන්නේ අවබෝධයට පනවපු නාමයක්. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මේක ඇත්තටම ප්‍රඥා සහගත කතාවක්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන තුලින් රහතන් වහන්සේ නමක් පනවන්න බෑ. ඇත්තටම කිව්වොත් ඒ තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධ කරපු රහතන් වහන්සේගේ ස්වභාවය අපිට මේ ලෝකී ව්‍යවහාරයෙන් කතා කරන එක පුදුම සහගතයි. يعني මේ ලෝකේ උස දිග පළල සුදු කළු මහත මේ හැම දෙයක්ම මිනිසු පනවගෙන තියෙන කෙලිස් සහිත වචන. තෙන් ලෝකේ මිනිසුන්ගේ කෙලෙස් සහිත වචන වලින් නිකෙලෙස් මුනිවරු ගැන කියන එක පුදුම සහගතයි. ඒක සාමාන්‍ය මිනිසෙකුට කරන්න බෑ. ඒ නිසා තමයි මේ අරහත්වේ පිළිබඳව, රහතන් වහන්සේලා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ වචන ටිකම විතරයි තියෙන්නේ වර්ණනා කරන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අසිරිය. ඒ කියන්නේ මේ සියලු ලෝක ස්වභාවයේ ඉක්මවා ගිය ස්වභාවයකට ලෝකී වචන වලින් විස්තර කරපු එක තමයි අසිරිය. ලෝකී සියල්ල ඉක්මවා ගිය ස්වභාවය මේ ලෝකී වචන වලින් විස්තර කරනවා. ඒක තමයි ප්‍රාතිහාරය. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේටම තේරුණා, දැන් මම මරණින් මත්තේ රහතන් වහන්සේ නෑ කියලා කිව්වේ මේ රූපෙ දිහා බලලා. ඇයි මේ රූපේ පිරිනුවම් පානවනේ? පිරිනුවම් පාලා උසම ටික නැති වෙච්ච ගමන් ඊළඟට ආයේ නැහැ රහතන් වහන්සේ නම. ඒ කියන්නේ ඒ දක්වා රහතන් වහන්සේ හිටියා මේ රූපෙන් කියලා. ඒ කියන්නේ යා රහතන් වහන්සේ පැනෙව්වේ රූප වේදනා සංඥා සංකාරවල. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානේ නිදහස් වුණ කෙනාට. දර මේ ලෝකයේම රූප වේදනා සංඥා සංකාර විඥාන මුල් කරගෙන හෝ එයින් බාහිර හෝ කෙනෙකුට රහතන් වහන්සේ පනවන්න බෑ. මේ ජීවිතේම රහතන් වහන්සේ නමක් පනවන්න බැරි එකේ මරණින් මත්තේ ගැන කවර කතාවද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10කට උත්තර දෙන්නේ නැත්තේ. ඇවිල්ලා අහනවන රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ ඊට උත්තර දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? රහතන් වහන්සේ ඒකර භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? ඒකට උත්තර දෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැද්ද නැත්තේ නැද්ද? ඒකට උත්තර දෙන්නෙත් නැහැ. ජීවයයි ආත්මයයි එකක්ද? බුදුරජාණන් වහන්සේ වට උත්තර දෙන්නේ නැහැ. ඔය ඔක්කොම තියන්නේ සක්කාය දිට්ඨි පදනම් කරගෙන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ මම මගේ මගේ ආත්මය කියන බැඳීමත් එක්ක දැකීමත් එක්ක සක්කාය දිට්ඨියත් එක්ක තමයි සියලු දෘෂ්ටි තියෙන්නේ. ඉතින් කියනවා ඉදංච පනමේ ආයස්මතෝ සාරිපුත්තස්ස ධම්මදේශනං සුත්වා තඤ්ඤේව පාපකං දිට්ඨිගතං පහීනං ධම්මෝචමේ අபிසමේතෝති. අනේ ඔබ වහන්සේ ඔය විස්තර කරපු විස්තරය අහලා මගේ පාපී දෘෂ්ටි නැති වුණා, මට ධර්මය අවබෝධ වුණා. දැන් මේ යමක තෙරුන් වහන්සේ සෝවාන් වුණා මේ විස්තරය අහලා. පුදුම සහගතයි. දැන් ඔබත් ඇහුවානේ, මමත් කිව්වානේ. දැක්කද ප්‍රඥාවේ වෙනස? දැක්කද ප්‍රඥාවේ වෙනස? ඊට පස්සේ තව ඊළඟ ප්‍රාතිහාරය බලන්න. සචීතං ආවසෝ යමක ඒවම් පුච්චියෝ. දැන් හරි, දැන් ඔබ වහන්සේ දැන් ධර්මය අවබෝධ වුණා කියලා කියනවනේ. හරි, එහෙනම් කියන්න, ඔබගෙන් කවුරු හරි ඇහුවොත් රහතන් වහන්සේට මරණින් මත්තේ මොකද්ද වෙන්නේ කියලා ඇහුවොත් දැන් මොකද්ද දෙන උත්තරය කියලා ඇහුවා. කියනවා ප්‍රිය ආයස්මත, යං කීනාශ්‍ර වූ අරහත් භික්ෂුවක් ඉන්නවා නම් උන්වහන්සේ කයබිඳී මරණයෙන් මතු මොන තත්වයට පත්වෙනවද කියලා ඔබෙන් ඇහුවොත් දැන් ඔබ වහන්සේ කොහොමද උත්තර දෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ යමක තෙරුන්ගෙන් ඇහුවා. ඊට පස්සේ කෝ ඒ ප්‍රිය ආශ්‍රමතුනි, එහෙමනම් මගෙන් කවුරු හරි ඇහුවොත් මං උත්තර දෙන්නේ මෙහෙමයි. ප්‍රිය ආශ්‍රමතුනි, එහෙම ඇහුවොත් මගෙන් මං උත්තර දෙන්නේ මෙහෙමයි. ඒ තමයි රූපංකෝ ආවසෝ අනිච්චං. රූපය ආයස්මතුනි අනිත්‍යයි. යද නිච්චන් තන් දුක්කං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යන් දුක්කන් තන් නිරුද්ධං. යමක් දුක නම් ඒක නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ නිරුද්ධ වුණා. ඔනේ යමක් වේදනාව අනිත්‍යයි. අනිත්‍යදේ දුකයි. දුක අනිත්‍යෝ දුක්ඛුදේ නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ ඒක නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥාව, සංස්කාරේ, විඥාණය මේ ඔක්කොම අනිත්‍යයි. අනිත්‍යදේ දුක් සහිතයි. යමක් දුක නම් ඒක නිරුද්ධ වුණා. ඒක නොපෙනී ගියා. ප්‍රිය ආයස්මතුනි, මට උත්තර දෙන්න වෙන්නේ එහෙමයි රහතන් වහන්සේ ගැන. රූපේ අනිත්‍යයි, අනිත්‍යදී දුක් සහිතයි. ඒ රහතන් වහන්සේට ඒ දුක නිරුද්ධ වුණා. වේදනාව අනිත්‍යයි, ඒක දුක් සහිතයි. ඒ දුක නිරුද්ධ වුණා. සංඥාව අනිත්‍යයි, අනිත්‍යදී දුකයි. ඒ දුක නිරුද්ධ වුණා. සංස්කාරය අනිත්‍යයි, අනිත්‍යදී දුකයි. දුක නිරුද්ධ වුණා. විඥානය අනිත්‍යයි, අනිත්‍යදී දුකයි. දුක නිරුද්ධ වුණා. ඔය විදිහට තමයි කව උත්තර දෙන්න වෙන්නේ. සාදු සාදු ආවසෝ යමක, සා ගොහෝමගේ බොහෝමගේ යමක, තේනාවසෝ යමක උපමන්තේ කරිස්සාමි, ඒ තස්සේ අත්තස්ස බිහෝසෝ මත්හාය ඥානාය. ආයස්මතුනි, මං උපමාවක් කියලා දෙන්නම්. ගොඩාක් තේරී කිව්වා මේ උපමාවේ. ඇත්තටම හරි. දැන් ඔන්න ඔබ මෙච්චර වෙලා ඇහුවා, ආනකට කල්පනා කරන්න ඇති හාමුදුරුවෝ මේ කියාගෙන යනවා, මොකද්ද දන්නේ? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා. අනිත්‍යදී දුකයිලු, දුක්දී මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලාලු දැන් බණට කිව්වා. රහතන් වහන්සේ පංච උපාස්කන්ධය තුලත් නැහැ, පංච උපාස්කන්ධයෙන් බාහිරත් නැහැ කියලා දැන් කිව්වා. රහතන් වහන්සේ පංච උපාස්කන්ධය තුල හෝ බාහිර හෝ පණවන්න බෑ. මේ ජීවිතේම රහතන් වහන්සේ නමක් පණවන්න බෑ කියලා බණට කිව්වා. එහෙනම් මරණින් මත්තේ රහතන් වහන්සේ ඉන්නවද නැද්ද කියන එක පණවන එක කොහොමදවත් කරන්න බෑ කියලා දැන් බණට කිව්වා. දැන් මේක අහපු තෙරුන් වහන්සේ නම් සෝවන් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ඔබ වහන්සේට මම තව තේරෙන්න කියන්න කියලා කියනවා. දැන් මේ පින්වතුන්ටත් ඕක තමයි කියන්න තියෙන්නේ. ඔබට මේ ටික තේරුම් නැත්නම් තව ටිකක් හරි තේරෙන්න මෙන්න මේකෙන් තේරුම් ගන්න. ඒ තමයි ලස්සන උපමාවක්. ගෙවල් වල ප්‍රශ්න තියෙන අයට නෝන්ලා මහත්තයලගේ දරුවන්ගේ ප්‍රශ්න තියෙන, ඉඩකඩම් ප්‍රශ්න තියෙන, ලෙඩදුක් කරදර ප්‍රශ්න තියෙන, කොරෝනා බිය තැති ගැනින් තියෙන සියලු දෙනාන්ට ජීවිතය අවබෝධ කරන්න ලස්සන උපමාව. මේ කියන කතාව ප්‍රඥා ගෝචරයි. සීයතා අපි ආවසෝ යමක ගහපතිවා ගහපති පුත්තෝවා අඩ්ඩෝ මහද්දනෝ මහා භෝගෝ. ඔන්න එක ගුරුපතියෙක් ඉන්නවා, ගොඩාක් දනවා, මහා භවභෝග තියෙනවා, ඒ වගේම සෝච ආරක්ෂ සම්පන්න, හොඳට ආරක්ෂාව තියෙනවා මෙයාට. තස්ස කෝචිදේව පුරිසෝ උපාජ්ජේය අනත්තකාමෝ අහිතකාමෝ යා අයෝගක්කේම කාමෝ ජීවිතා ඌරෝපේතු කාමෝ. මේ කාලයක් යනකොට මෙයාට සතුරෙක් උපදිනවා. මේ සතුරාගේ ඒකායන ප්‍රාර්ථනාව කැමැත්ත තමයි උඹ විනාශ කරනවා කියලා. අර ධනවත් මනුෂ්‍යයා, හොඳ ආරක්ෂාවක් ඇතුව ඉන්න මනුෂ්‍යයා විනාශ කරන්න තමයි එයාගේ පැලෑන. දැන් හැබැයි මෙයාට මෙයාව විනාශ කරන්න බෑ. ඇයි ඒ? මහා ධනවත් කෙනෙක්, බහුභෝග තියෙන කෙනෙක්, හොඳ ආරක්ෂාවක් ඇතුව ඉන්න කෙනෙක්. දැන් මෙයා විනාශ කරන්න කොයි පැත්තෙන්වත් පොටක් පේන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? මෙයා හිමීට හිමීට උපක්‍රමයක් යෙදුවා. එයා හිමීට ගෘහපති පුත්‍රයා මුණ ගැහෙන්න අහිංසකෙක් වගේ ගියා. මොකද උඹ, අනේ මං ඔබ තමුන් වහන්සේට දාසකම් කරන්න ආවේ. ඊට පස්සේ ඔන්න මෙයා දැන් හොඳයි එන දාසකම් කරපිය කියනවා. ඊට පස්සේ මොකද මෙයා කරන්නේ? ඕන උපස්ථාන කරනවා. තමේනංසෝ ගහපතිවා ගහපති පුත්තෝවා උපට්ඨාපෙය, දැන් උපස්ථාන කරනවා. සෝ උපට්ඨේය පුබ්බුට්ඨායි, කලින්ම නැගිටිනවා තමන්ගේ ස්වාමියාට උපස්ථාන කරන්න. ගෙදර ප්‍රධානියා හොඳට ගොරව ගොරව නිදා නිදි මෙයා උදේ පාන්දර නැගිටලත් ඒක හදනවා. ඒටි ඔක්කොම කරනවා. පච්චා නිපාතනී, නිපාති පාසුව තමයි නිදාගන්නේ මෙයා. ඔක්කොම වැඩ ටික කරනවා. දැන් මෙයාගේ පැලෑන මොකද්ද? පැලෑන තමයි උඹ මරනවා. දැන් මේ ඔක්කොම ටික කරන්නේ මොකටද? අවස්ථාවක් එනකල්. ඊට පස්සේ මොකද කරන්නේ? කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදී, මොනවද තියෙන්නේ කියලා ගෙදර වැඩ ඔක්කොම හොයනවා, ලස්සනට කතා කරනවා, ඊළඟට කැමති විදිහට හැසිරෙනවා. තස්සසෝ ගහපතිවා ගහපති පුත්තෝවා මිත්තෝපි නං සද්දෙහෙය. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයක් ගියාට පස්සේ මගේ හොඳම මිතුරා කියලා හොඳටම පහදිනවා යාට. ඊට පස්සේ දැන් කාලයක් ගියාට පස්සේ දැන් තේරෙනවනේ මෙයා හොඳටම මට විශ්වාසවන්ත භාවයට ඇවිල්ලා කියලා, යාළුවෙක් කියලා. ඕනම තැනකට දැන් ගෙන්නන්න යනවා, එච්චර විශ්වාසයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? බොහොම කාලයක් ගියාට පස්සේ තනි වෙන වෙලාවක් බලලා තියුණු ආයුධයකින් එයාගේ බෙල්ල කපලා දාන. තියුණු ආයුධයකින් බෙල්ල කැපුවා. දැන් ආවේ කොහොමද? අනේ කියලා ආවේ. මෙයා ආවෙම ඔකට තමයි. තංකින් මඤ්ඤසි ආවසෝ යමක, සාරිපුත්තු මහරහතන් වහන්සේ දේශනා කරනවා, ආයුෂ්මතුනි අර පුරුෂයා මේ කෙනා ළඟට ඇවිල්ලා මං උපස්ථාන කරා නම් කියලා. උපස්ථාන කළා නේද? ඇවිල්ලා උපස්ථාන කරනවානේ. ඒ උපස්ථාන කරද්දිනුත් මෙයා වදකයා නෙවෙයිද? තමන් මරණ මිනිහා නෙවෙයිද? මේ තේ එක ගෙනලා දෙන්නේ, වතුර එක ගෙනලා දෙන්නේම වදකයානේ. කලින්ම නැගිටිනවා මෙයාට කලින් උපස්ථාන කරන්න. එහෙම නැගිට්ටත් එතන ඉන්නේ මිතුරා නෙවෙයි, සතුරා. තමන්ට පස්සේ නිදා ගන්නවා, තමන්ගේ සියලු වැඩ කටයුතු කරනවා, රෙදි සෝදනවා, කාමරේ අතු ගන්නවා, ඒ හැම වැඩක්ම හැම බරක්ම කරගහනවා. ඒ හැම වැඩක්ම කරද්දී ඔහු මිතුරා නෙවෙයි, හතුරා. ඔහු බලන්නේ අවස්ථාවක් ලැබිච්ච ගමන් මරලා දාන්න. තමන්ගේ ස්වාමියා කියන්නේ ප්‍රධානියා, ආදරණීය වදකයා. දැන් මෙයා සතුරා වුණේ අර බෙල්ල කපූ ගමන්මද? නෑ, ඒ තමයි ඔහුගේ අභිමතාර්ථය සඵල කරගත්තා. අර දේක ළඟට ගෙනල්ලා දෙනකොට උපස්ථාන කරනකොට හැම වෙලාවෙම සතුරා. පින්වතුනි, මේ කරුණාවෙන් කියන්නේ මේ උපමාව තේරුම් ගන්න. මේ උපමාව තේරුම් ගත්තොත් පංච උපාදානස්කන්ධේ ක්‍රියාකාරීත්වය තේරෙනවා. ඔන්න ආයේ සැරයක් කරුණාවෙන් මේ කියනවා. ඒ තමයි හොඳ ආරක්ෂිතව ඉන්න ප්‍රධානියෙක් ඉන්නවා. හාම්පුතෙක් ඉන්නවා. හොඳ ලොකු ආරක්ෂාවකින් ඉන්නේ. මෙයාට වෛරක්කාරයෙක් බිහි වෙනවා. වෛරක්කාරයාගේ ඒකායන අභිමතාර්ථයේ හාම්පුතව මරලා දාන්න ඕන. නමුත් දෙයනේ කිට්ටු වෙන්න විදිහක් නැහැ. මෙයා මහා බවභෝග ධන සම්පත් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි මෙයා ලොකු ආරක්ෂාවක් ඇතුළේ ඉන්නේ. ළඟට යන්න බෑ. මෙයාට උපක්‍රමයක් යෙදුවා. තමයි මෙයා හිතවතෙක් විදිහට ළඟට ගියා. දාහසෙක් විදිහට ළඟට ගියා. ළඟට ගිහිල්ලා දැන් මොකද කළේ? උපස්ථාන කරනවා. තේ එක ගේනවා. කලේ පස්සේ නිදාගන්නේ. ඔක්කොම වැඩ ටික කරනවා ගෙදර. උදේ පාන්දරම නැගිටිනවා. පස්සේ කාලයක් යනකොට මේ වගේ වැඩ කරන මිනිස්සුෙක් නැහැනේ. පහදිනවනේ. තමන්ගේ යාළුවෙක් වගේ, හිතවතෙක් වගේ රහස් පවා කියනවා. යම් දවසක හිතවත් වෙලා හුදකලා වුණ තැනකදී අරය අයිනෙන් පිහිය ගත්තා. හාම්පුතාගේ බෙල්ල කැපුවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ යමක තෙරුන් වහන්සේගෙන්, දැන් මෙයා හතුරා වෙන්නේ බෙල්ල කපපු වෙලාවේ විතරද? ඇයි තේ එක ගෙනල්ලා දෙනකොට එයා මිතුරද හතුරද? හතුරා. කලින් නැගිට්ටත් හතුරා, පස්සේ නිදාගත්තත් හතුරා. මොකද යම් දවසක ඌ ප්ලෑන් කරන්නේ අවස්ථාව ලැබිච්ච ගමන් මරන්න. ඒව මේවකෝ ආහුසෝ අස්සුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්සා කෝවිදෝ. මෙන්න මේ විදිහටම ආයුෂ්මතුනි අරියානං අදස්සාවි, ආර්යයන් වහන්සේලා දන් මේ දැකලා නැති, ආර්ය දර්ශනේ නැති, ආර්ය ධර්මෙහි හික්මෙච්ච නැති අසෘතවත් පෘතජ්ජනෙක් ඉන්නවා. එතකොට අසෘතවත් පෘතජ්ජනයා කියන එක්කෙනා විස්තර කරන්නේ කොහොමද? ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්, ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්, ආර්ය ධර්මයේ හික්මෙච්ච නැති කෙනෙක්. ඊළඟට සත්පුරුෂාණං අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලා දැක්කේ නැති කෙනෙක්, සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති කෙනෙක්. ඔය එයා මොකද කරන්නේ? රූපය ආත්මේ හැටියට දකිනවා. එහෙම නැත්නම් ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා දකිනවා. එහෙම නැත්නම් ආත්මයේ තිබෙන්නේ රූපේ තුලයි කියලා දකිනවා. මේ විදිහට වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේකට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. තමන් කියලා කෙනෙක් රූපේ තුල ඉන්නවා. තමන් කියලා කෙනෙක් රූපෙන් බාහිරව ඉන්නවා. එහෙම නැත්නම් තමන් කියලා කෙනෙක් ඇතුලේ රූපේ තියෙනවා. එහෙම නැත්නම් රූපේ තුලයි තමන් ඉන්නේ කියලා හතර ආකාරයකට මුලා වෙනවා. විදියට උපාදානස්කන්ධ පහ හතර ආකාරයකට මුලා වෙනකොට 20යි. ඔකට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. කෙටියෙන් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න. තමන්ගේ, මගේ මෝන, මගේ ලස්සන, මගේ සැප, මගේ සතුට, මගේ සිතිවිලි, මගේ දැනුම, මගේ කියලා ගන්න. ඊට පස්සේ කියන දුක්ඛං රූපං, දුක්ඛං රූපන්ති යථා භූතං නප්පජානාති. රූපේ දුක් සහිතයි එයා දන්නේ නෑනේ. ඊළඟට වේදනාව දුක් සහිතයි එයා දන්නේ නෑනේ. සංඥාව දුක් සහිතයි, සංස්කාරය දුක් සහිතයි, විඥානි දුක් සහිතයි, එයා ඒක දන්නේ නෑ. දැන් මේ අර උපමාවට යන්න හදන්නේ සතුරා කියලා දන්නේ. ඊට පස්සේ අනත්තං රූපං අනත්තා රූපාති යථා භූතං අප්පජානාති. එයා අනාත්ම රූපය තමාගේ වසඟේ පවත්වන්න බෑ රූපේ කවදාවත්. ඒ රූපය එයා හිතන්නේ ආත්මයි කියලා. ඒක දන්නේ නැහැ. වේදනාව, සංඥා, සංස්කාර, විඥානේ තමන්ට ඕන විදිහට තියෙන්ට පුළුවන් කියන විදිහට එයා හිතන්නේ. අනාත්මයක් එයා දන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සංකතං රූපං. හේතු බල දහමෙන් හටගත්ත රූපයක් තියන්නේ සංකත රූපය. හේතු බල දහමෙන් හටගත්ත වේදනාවක් තියන්නේ සංකත වේදනාව. හේතු බල දහමෙන් හටගත්ත හඳුනා ගැනීමක් තියන්නේ සංකත සංඥාවක්. හේතු බල දහමෙන් හටගත්ත චේතනාවක් තියන්නේ සංකත සංඛාරයක්. හේතු බල දහමෙන් හටගත්ත විඥානයක් තියන්නේ සංකත විඥානයක්. එයා දන්නේ ආශ්‍රුතව අපතඥය සංකතයි මේක කියලා. වදකං රූපං, වද දෙන රූපයක් තියෙන්නේ දන්නේ නැහැ. මේ බෙහෙත් බොගුවේදී තමන් රූපේ වර්ණනා කරනවානේ. මේ බෙහෙත් බොනවා පෙති කෝ මේ අතේ අහුරක් බොනවා. ඉස්සර මම මෙහෙමයි අප්පේ, මම මේ මේ රූප සුන්දරීටත් තේරුණා. ඒ කාලේ අවුරුදු කුමාරි කියන්නේ මට ගමේම බලන්න එපා, පාරේ බැහැලා යනකොට කොල්ල කුරුට්ටෝ හැරි හැරි බලනවා කියලා කියනවා මේ පෙසර් වලට බිහිත් ගන්න යන ආච්චි. මේ වාද දීලා රූපේ වාද දීලා එයාට, එයාගේ අතට හැරමිට්ටක් දීලා රූපේ. නමුත් ගේ ඉස්සරහ පිට ලස්සනට අර තරුණ කාලේ කොණ්ඩේ කඩා දාගෙන ගත්ත ලස්සන ෆොටෝ එක ගේ ඉස්සරහ පිට තියලා එයාම තමයි රෝද පුටුවෙන් ගේන්නේ. ගෙදරට එන අයට කියනවා ආන් ආන් මං තරුණ කාලේ. එයා දන්නේ රූපේ තමන්ට වද දුන්නා. ඒ තරුණ කාලේ ওই රූපේම තමයි මේ තත්ත්වයට පත් වුනේ. වද දුන්නා කියලා දන්නේ. වේදනාවෙන් වද දුන්නා කියලා දන්නේ. සංඥාවෙන් වද දුන්නා කියලා දන්නේ. සංස්කාරයෙන් වද දුන්නා කියලා දන්නේ. විඥාණයෙන් වද දුන්නා කියලා දන්නේ. ආශෘතව පුතජනය. ඊට පස්සේ වෙන්නේ මොකද? ඒ සෝ රූපං උපේති උපාදීයති අදිඨාති අත්ථාමේති. ඔහු මාගේ ආත්මයයි කියලා රූපයේ වෙතටමයි යන්නේ. ඒකටමයි බැඳෙන්නේ. ඒකමයි හිතෙන් අදිෂ්ඨාන කරන්නේ. මාගේ ආත්මයයි කියලා වේදනාව අල්ලනවා. තමා තමා කියලා මගේ මගේ කියලා රූප වේදනා සංඥා සංකාර විඥානම අල්ලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට බැඳුනට පස්සේ උපාදානස්කන්ධ පහට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඔන්න දැන් මං ඕක ආපහු සැරියක් තීරුම් කරන්න උපමාවත් එක්ක. ආදරණීය වදකයා, ඒ තමයි පින්වතුනි. දැන් මේ රූපේනේ, මෙන්න මේ රූපය අපිට උපස්ථාන කරනවා. මොකද උපස්ථාන කරන්නේ? ඔන්න ඒසී එකෙන් ඇඟ කූල්ල යන උපස්ථාන. ෆෑන් එකක් දානකොට කූල්ල යන උපස්ථාන. ප්‍රණීත කෑම බීම කනකොට රස දැනෙනවා උපස්ථාන. සැප හොයාගෙන යනවා කායික එක එක හැප ලැබෙනවා උපස්ථාන. දැන් ඔන්න රූපෙන් උපස්ථාන. ඊට පස්සේ මේ රූපේටම මෙයාගේ හිනාව ලස්සනයි, මෙයාගේ රූපේ ලස්සනයි, මෙයා අවුරුදු කුමාරයා, මේ අවුරුදු කුමාරිය මේ පන්තියේ ලස්සනම කෙනා, ඔයා නාට්‍යයකට හොඳයි, ඔයා ෆිල්ම් එකකට හොඳයි. දැන් ලස්සනට එයාට එයාගේ ඇඟෙන් උපස්ථාන ලැබෙනවා. ටයි කෝට් ඇඳලා එයා ඉන්නකොට එයාට ලොකු දෙයක් දැනෙනවා. ලොකු වාහනයක් යනකොට එයාට ලොකු දෙයක් දැනෙනවා. නමුත් පින්වත්නි, ඔය ඇඟම නිවේද යම් දවසක ඔහුව මරලා දාන්නේ. මේ ඇඟටම කොරෝනා හැදිලා ඔහුගේ ජීවිතය අවසන් කරනවා. සැපදුක් රහිත විඳින් විඳ විඳ යන ජීවිතේ යම් දවසක දුකක් එනවා, දරා ගන්න බැරුව මැරිලා යනවා. හොඳට බලන්න. දැන් මං කිව්වේ ගෙදර ඔන ස්වාමියා වද දෙනවා ගෑනු කෙනාට. ඔය අවුරුදු ගානක් යාළුවලා බැන්දි. පළවෙනි දවසේ හිනා වෙනකොට, ආදරෙන් ළඟට එනකොට ඒ ආවේ අර බේබද්දාම තමයි. අර සල්ලාල මිනිස්යාම තමයි ආවේ. අපි එදා සතුටින් වැළඳගත්තේ අද විඳවන ජීවිතය තමයි. හොදට තේරුම් ගන්න. අපිකම කොරෝන හැදිලා ගොඩා දුකට පත් වනා කියලා. අපි මෙච්චර කාලයක් නාවා නාවා සැන් පවුඩර් ගගහා ෆෝන් වලින් සෙල්පි ගගහා ඊළඟට පොටෝ සිය දහස් ගානක් ගගහා වර්ණනා කර කර යාළුවන්ට ෂෙයා කර කර රූපරාමු පෙන්න පෙන්න තියාගෙන හිටියේ කොරෝනා හැදෙන එකක්. අපි මේ ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ අවසානයේ ලී පෙට්ටියක නිදාගන්න එකක්, කවදාහරි ගින්දරට පිච්චෙන එකක්, කවදාහරි පොළොවට වැල්ලෑවෙන එකක් මේ තියෙන්නේ. ඒත් අපි වර්ණනා කරනවා මේකට. යම් දවසක මේ රූපය අපිට එයාගේ කටයුත් ඉෂ්ට කරගන්නවා. මේ රූපය ආවේ යම් කටයුත්තකට අපිව මරලා දාන්න. ඒකෙන මේ වයසට යන්නේ, ඒකෙන කෙස් පැහෙන්නේ, ඒකෙන දත් වැටෙන්නේ. එයාගේ කටයුත් එයා කරගන්නවා. අපි උනට ආදරේ මෙයාට. අපි ගොඩාක් ආදරේ. හොඳට බලන්න. අපි ඇයි සැප නැවත නැවත හොයන්නේ? අපි සැපට ආදරේ. කියන්නේ වේදනාවට ආදරේ. ඒකට යම් දවසක වේදනාව අපි මරලා දානවා. රූපය අපි මරලා දානවා. මේ පංච උපාදානස්කන්ධය යම් දවසක අපිව මරලා දානවා. ඒත් අශෘතවත් පෘතජ්ජනයා දන්නේ. එයා මේක වර්ණනා කර කර ඉන්නවා. මං අහවල් උපාධිය ගහපු කෙනෙක්, මං අහවල් නිලතල තියෙන කෙනෙක්, මං මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා තමාටම ලකුණු දදා ඉන්නවා. මේ රූප වේදනා එයාලා විනාශ කරනවා. යම් දවසක ලී පෙට්ටියක් උඩ යාව නිදි කරවනවා, ගින්දරට තල්ලු කරලා දානවා, පොළොවේ වල්ලානවා. කවදා හරි වෙනවා. රූපේ ආපු කටයුතු ඉෂ්ට කරගන්නවා. වේදනාව එයාගේ කටයුතු ඉෂ්ට කරනවා. සංඥාව සංස්කාර විඥාන එයාලයි කටයුතු ඉෂ්ට කරගන්නවා. වෙන්නේ නැත්නම් මොකද? අපේ කටයුතු අපිට කරගන්න වෙන්නේ. දැන් අපිට නිවන් දකින්න ආසයිනේ. සිල් ගුණ දන් රකින්න, සමාධි උපද්දව ගන්න, ප්‍රඥාව උපද්දව ගන්න ආසයිනේ. අපි එකට ප්‍රමාද කළත්, පස්සේ කරන්නම් කිව්වත්, මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දැම්මත්, මේ රූපයේ දිර දිරා මරණයට යන එක යා කල් දාන්නේ නැහැ. වේදනාව අනිත්‍ය වී ගිහිල්ලා අපිව මරණයට අරන් යන එක යා කල් දාන්නේ නැහැ. සඤ්ඤාව සංස්කාර විඥාන එයා එයාගේ වැඩේ කරනවා. මේ තුන් ලෝකෙම මිනිස්සු තම තමන්ගේ කටයුතු මොකක් නොකරවුවත් රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ තමන්ගේ වැඩේ හරියටම අකුරටම වේලාවටම කරනවා. ඇයි ආදරණීය වද කියවුනේ? ඇයි මෙයා බෙහෙත් බොනවා? බෙහෙත් බීලා ඇඟ මෙයා හදා ගන්නවා. මැරෙන්න දෙන්නේ නැහැ. මෙයා ගොඩාක් ධනවත් කෙනෙක්. අර හාම් පුතා නාවනවා කනවා සිංහල බෙහෙත්, හෝමියෝපති බෙහෙත්, බටහිර බෙහෙත්, ආයුර්වේද බෙහෙත්, අර බෙහෙත් මෙහෙ බෙහෙත්. මෙයා ලොකු ආරක්ෂාවක් දාගෙන ඉන්නේ. ඒ කසේ ඇතුලේ ඉන්න කෙනා මෙන්න සුව වෙනවා, ලස්සන වෙනවා, මහත් වෙනවා, කෙට්ටු වෙනවා. අරය උපස්ථාන කරනවා. අවස්ථාව ලැබිච්ච ගමන් මරලා බුදුම සාගතයි. අනේ මේ අපිට අයිති නැති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා නේද අපි මේ අල්ලගෙන ඉන්නේ? අනේ කවදානම් මේවා අපි අවබෝධ කරගන්නද? මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා සුතවත් ආරි ශ්‍රාවකයා ඉන්නවා. ඒ සුතවත් ආරි ශ්‍රාවකයා කියන්නේ අරියානන් දස්සාවි, ආර්යයන් වහන්සේලා දැක්ක කෙනෙක්. අරිය ධම්මස කෝවිදෝ, අරිය ධර්මී දක්ෂ කෙනෙක්. ආර්ය ධම්මී සුවිනේතෝ, ආර්ය ධර්මී හික්මිච්ච කෙනෙක්. සත්පුරිසානන් දස්සාවි, සත්පුරුෂයන් වහන්සේලා දැක්ක කෙනෙක්. සත්පුරුෂ ධම්මෝ ධම්මස කෝවිදෝ, සත්පුරුෂ ධර්මී දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධම්මී සුවිනේතෝ, සත්පුරුෂ ධර්මී හික්මිච්ච කෙනෙක්. එයානම් රූපේ ආත්මේ වශයෙන්ුත්, ආත්මය තුල රූපේ තියෙනවා කියලා හෝ, ආත්මයෙන් බාහිරව රූපේ තියෙනවා කියලා හෝ, රූපේ ඇතුලේ ආත්මය තියෙනවා කියලා හෝ ගන්නෙ නැහැ. එයාට විෂයාකාර සක්කාය දිට්ඨියම ප්‍රහාණය වෙනවා. මම වගේ මගේ ආත්මය කියන හැඟීමක් එයාට නැහැ. දැන් තේරෙනවා සුතවත් ආර්ය ශ්‍රාවකය කියන්නේ කවුද කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම මම වගේ මගේ ආත්මය කියලා දෙයක් දකින්න හැද කෙනා. එයා අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන්ම දකිනවා. වේදනාව සංඥාව සංස්කාර විඥානේ අනිත්‍ය වශයෙන්ම දකිනවා. ඊළඟට දුක්ඛ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයේ දුකක් වශයෙන්ම දකිනවා. ඊළඟට අනාත්ම වූ රූප වේදනා සංඥා සංඛාර විඥානේ අනාත්ම වශයෙන්ම තමාගේ වශයෙන් පවත්න්න බෑ කියලාම දකිනවා. සංකත කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්තු. එහෙම නැත්නම් සංකතයක ලක්ෂණයක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ ඔය හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, ඒ අතරතුර වෙනස් වීමක් පේනවා. රූපේත් හට ගැනීමක් තියෙනවා, නැසීමක් තියෙනවා, ඒ අතර වෙනස් වෙනවනේ. වේදනාවේත් හට ගැනීමක් තියෙනවා, නැසීමක් තියෙනවා, ඒ අතර වෙනස් වෙනවනේ. සංඥාවේත් හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, ඒ අතර වෙනස් වෙනවනේ. ඊළඟට සංස්කාර විඥාන හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, ඒ අතර වෙනස් වීමක් තියෙනවා. ඔබ තමයි සංකතය කියන්නේ. හේතුඵල ධමයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය හේතුඵල ධමයෙන් හටගත් දෙයක් විදිහටම දකිනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය අයිති අනිත්‍යයට, දුකට, අනාත්මයට, සංකතයකට අයිති. නමුත් අපි හිතුවේ පංච උපාදානස්කන්ධය අයිති මට, මගේ ආත්මය කියලා. දැක්කද වෙනස? ඉතින් සුතවත් ආර්ය ශ්‍රාවකය දකිනවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, හේතුඵල ධමයෙන් හටගත් දෙයක් වශයෙන් වදකෙක් විදිහට දකිනවා. මේ රූපේ යම් දවසක මාව විනාශ කරනවා. රූප වේදනා සංඥා සංකාර තමයි මාව මරන්නේ, වයසට ගෙනියන්නේ, ලෙඩ කරවන්නේ. අපි කැමැත්තෙන් ලෙඩ වෙනව නෙවෙයි, අපි කැමැත්තෙන් මැරෙනව නෙවෙයි, අපි කැමැත්තෙන් වයසට යනවා නෙවෙයි, අපි කැමැත්තෙන් ලෙඩ හදා ගන්නවා නෙවෙයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාස්කන්ධ වෙන්නේ ලෙඩ වෙන්නේ. එයාලා ඒකට සූදානන්නේ. අපි කැමති නැහැ කොරෝනා හදන්න. නමුත් මේක ඇඟට මේ වෛරස් බිඳුවක් වැටිච්ච ගමන් මෙන්න ඇඟ උරාගෙන යා ඇතුලේ මේක වැඩ කරනවා. අපි අකමැති. එහෙනම් අපිට බෑනේ මෙයාව පාලනය කරන්න. එහෙනම් මමනේ මගේ ආත්මය. ඊට පස්සේ මේක හොඳට තේරුම් ගන්නකොට මෙයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ පටලැවි ඉන්නේ නැහැ. ඒකේ පෙරේතෙක් වගේ බැසගෙන ඉන්නේ නැහැ. එයා හැම වෙලාවෙම මේකේ අනිත්‍ය දකිනවා, දුක දකිනවා, අනාත්මය දකිනවා, හේතුඵල ධම දකිනවා, වදකෙක් විදිහට තමාට වද දෙන හැටි දකිනවා. ඇත්තරම කොච්චර මේ පංචමස්කන්ධය වද දෙනවා නම් සැපක් හොයාගෙන, සතුටක් හොයාගෙන මේ කොල්ල කුරුට්ටෝ ෆෝන් තියාගෙන රෑ එළි වෙනකල් Facebook යන ගමන් නින්දක්වත් නැතුව ඔවුන්ගේ ඇඟට වද දෙනවා නේද? මේ වේදනාවක් හොයාගෙන යන ජීවිතේ, සැපක් හොයාගෙන ගිය ජීවිතේ මුළු ජීවිතේම අපායක් කරවන අවස්ථාවක් නැද්ද? මේ තමයි සසර වද දුන්නා යාට. ඊට පස්සේ මෙහෙම විස්තර කරනකොට හරි පුදුමයි මේ පින්වත්නි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය වෙත නොපැමුණ නිසා, එකට නොබැඳුණ නිසා බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින යාට. මෙහෙම දේශනා කරනකොට පින්වත්නි පුදුම සහගතයි. අර යමක තෙරුන් වහන්සේගේ හිතේ කෙලෙස් නැති වුණානේ, නිකෙලෙස් වුණා, අරහත්ත්වයට පත් වුණා. ඒව මේතන් ආවසෝ සාරිපුත්ත හෝති, ප්‍රිය ආශ්මත් සාරිපුත්තේනි, ආශ්මත්තුන් වහන්සේ වැනි යම් කෙනෙකුන්ට අනුකම්පාවෙන් යහපත කැමැතිව අවවාද කරන, අනුශාසනා කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා නම් ඔය ඔබ වහන්සේ තරම් කෙනෙක් නැහැ. ඔබ වහන්සේ වගේම වෙන්න ඕන මේ අනිත්‍යයට අවවාද කරන්න කෙනෙක්. අනේ ඔබ වහන්සේගේ ওই බණපද ටික අහලා කියනවා, සාරිපුත්තස්ස ධම්මදේශනං සුත්වා අනුපාදාය ආසවේ චිත්තං විමුත්තಂತಿ. ඔබ වහන්සේගේ බණපද ටික අහලා මගේ හිත ආශ්‍රවයෙන් නිදහස් වුණා, රහතන් වහන්සේ නමක් වුණා. සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව යමක තෙරුන් ඔය විදිහට සතුටින් පිළිගත්තා. යමක සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර කරුණාවන්තද. ඉස්සල්ලගේ භික්ෂූන් ගොඩාක් ගියා, බැරි වුණා, ගැටීමක් විතරයි ඇති වුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කරුණාවෙන් තෙරුන් කළ දුන්නා. අර භික්ෂුන් වහන්සේ සෝවාන් වුණා, ආයෙත් විස්තර කළා. ඒ භික්ෂුන් වහන්සේ අරහතට පත් වුණා. එකම දේශනාවෙන් ඒක භික්ෂුව සෝවාන් වෙනවා, ඊළඟට රහත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර කරුණාවන්තද. ඉතින් මේ කියපු ධර්මය ඔබට තේරුණාද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කරුණාවටත්, ඒ කාලේ අය කොච්චර මතවාදවලට ලක් වෙලා හිටියත් සත්‍ය ශ්‍රී සද්ධර්මයේ විග්‍රහ කිරීම ඉදිරියේ තමන්ගේ මතවාද අත්හැරලා ධර්මයට මේන හැටි පුදුම සංගතයි. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට උපහාර පිණිස මේ ධර්මයේ දේශනාව කළේ. ඔබත් හිත පහදවා ගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන, ඔබත් හිත පහදවා ගන්න පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ ගැන, ඔබත් හිත පහදවා ගන්න බුදු කෙනෙක්ගේ ධර්මයේ ගැන, ඔබත් හිත පහදවා ගන්න මේ අපිට නොතේරෙන ධර්මය අවබෝධ කරපු රහතන් වහන්සේලා ගැන. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පැය කහමාරම බණ ඇහුවා දෙයනේ තේරිච්ච දෙයක් නැහැ කියලා. මේ බණ ටික මහලා රහත් වුණානේ මේ ශ්‍රාවකයන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න. ඒ නිසා ඔබ අපි කාටත් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් දේශනා කළ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා විශේෂයෙන් අපි සිත ප්‍රාර්ථනා කරමු. උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලයෙන්, ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලයෙන්, අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණානුභාව බලයෙන්, බක්කුල මහරහතන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලයෙන්, ඒ වගේම රහතන් වහන්සේලාගේ අනන්ත තේජානුභාව බලයෙන්, රුවන්වැලි මහසෑය ජයසිරි මහ බෝධීන් වහන්සේගේ, දළදා වහන්සේගේ, ලලාට දහතුන් වහන්සේගේ ආනුභාව බලයෙන් මේ ලක්දිව පුරා පැතිරෙන කොරෝනා වසංගතය වහ වහ මේ වසංගතය දුරු වේවා. රෝගී වූ අය ඉක්මනින් සුවපත් වේවා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. වසංගතය දුරින්ම දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට නිරෝගී සුවයම සැලසේවා කියලා සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වී මේ ලක් දෙරණ ආරක්ෂා කරන්න දිව්‍ය රැකවරණේ සලසත්වා. ඔබ කාටත් අපි සියලු දෙනාට ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න මේ වප් පොම් පොය දවසේ රැස් කරගත්ත පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.